नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन सारनयामि साधु साधु पिंगवत्नि अपि අද උදේ වරුවේ ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධාරණය කර ගැනීම ගැනයි. ඒ ධාරණය කර ගැනීමේදී උන්වහන්සේ අපට වදාළේ කුමක් ධාරණය කරගන්නද? චතුරාර්ය සත්‍ය ධාරණය කරගන්න කියලා. මට මතකයි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තනියම පටිච්ච සමුප්පාද ධර්මය සජ්ජායනා කරමින් හිටියා. උන්වහන්සේ තනියම සජ්ජායනා කරමින් හිටියා විහාර සෙවණැල්ල. ඒ කියන්නේ විහාරය ඇතුළේ නොවේ එළියේ සෙවණේ වාඩි වෙලා උන්වහන්සේ තනියම සජ්ජායනා කර කර හිටියා. පටිච්ච සමුප්පාදේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් හොරෙන් අහගෙන හිටියා ස්වාමීන් වහන්සේ නමක්. जीवमान वेड सिटिन काली श्रावकियन सीलु दिनाम पाहे मे धर्मे धारणी करगन हिटी බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අවබෝධ කර ගන්නා එක්තරා අවස්ථාවක් හැටියට මේ ධර්මයේ සජ්ජායනා කරමින් සිටීම. ධර්මයේ සිහි කරමින් සිටින වෙලාවට සමහර විට තමාට නොදැනීම ධර්ම මානසිකාරයට තමා වැටෙනවා. පාඩම් කර කර ඉන්න වෙලාවට ඒ අර්ථ මෙනෙහි කරන්න තමාට තමා සමහර විට ඒකට පෙළඹෙනවා. ඒ තුලින් තමන්ට ධර්මයේ අවබෝධ වෙන්න හේතුවක් තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කරපු තැන් අපට හම්බ වෙනවා. අද අපි ඉගෙන ගන්නේ මේ දේවපද සූත්‍රය. දෙව් පියවර. දෙවියන්නේ පියවර. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ වගේ උපමා දේශනා කරනවානේ. හත්තිපද. ඇතාගේ පියවර. උන්වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළ ඇතාගේ පියවර උපමා කරගෙන මේ ඇතාගේ පියවර සටහනට සියලුම සත්තුන්ගේ පියවර සටහන් දාන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේ වදාළා මේ ශාසනයේ තියනවා කිව්වා පියවර සටහනක්. ඒ පියවර සටහනට සියලු කුසල් දාන්න පුළුවන් කිව්වා. ඒ පියවර සටහන අප්‍රමාදය. ඒ වගේ මෙතනදී උන්වහන්සේ දේශනා කළා අප්‍රමාද කියන්නේ මොකද්ද? ඉක්මන් වීම නැත්නම් කැපවීම. අප්‍රමාදෙදී තියෙන හොඳම වචනේ මොකද්ද? කැපවීම. මම බොහෝ විට කියන එකක් තමයි මේ හාවගේ ඉබ්බගේ රේසිකාවොත් තෝරගන්න තියෙන කාවද? ඉබ්බා. ඒ මොකද හේතුව? ඒ වැඩේට ඉබ්බා කැප වෙලා ඉන්නවා. දසමේ දසමේ හරියයි ගමන යනවා. හාව මේ දරිවිඩි ගාලා පැන්නා, රෙස්ට් ගත්තා, ආයෙ ලෑස්තුන, ආයෙ ඔලුව ඉස්සවල ආයෙ නිදාගත්තා. ඇයි හාව හිතාගෙන ඉන්නේ මට මේක සුළු දෙයක් නේ ඉබ්බෙක් එක්ක මොන රෙස්ට් කියලා. නමුත් අන්තිමට දිනන්නේ කවුද? ඉබ්බා. මේක තමයි කැපවීම කියන්නේ. ඒකේ තේරුම තමයි දැන් ඉබ්බට ඉබ්බ පසුබැස්සනම් අනේ හාව එක්ක මං කොහොම දුවන්නද කියලා. ඒ වගේ දැන් බොහෝ විට අපේ ජීවිතයේ තියෙන්නේ ඕනම දෙයක් පිළිබඳව හිතලා පසුබහිනවා නේ. දැන් මේ දේවපද දෙව්පියවර ගැන අසද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමාන භික්ඛවේ දේවපදානි. මහණෙනි දෙවියන්නේ පියවර සතරක් තිබේ. එතකොට බලන්න මේ දිව්‍ය ලෝකයේ ගැන උන්වහන්සේ කොච්චර අගය කළා තියෙනවද කියලා. දැන් අපේ සමහර විට මේ ධර්මයේ දන්නේ නැති අය බොහෝ ඉන්නේ ධර්මයේ දන්නේ නැති අයනේ. දැන් ධර්මයේ ගැන කියද්දි තියෙනවා මේ දෙවියන් අතුර උපදිනවා පින් කරනවා කියලා. එතකොට ඒ ඇත්තන්ට මේ ඒ ධර්ම කිරී සැක පහළ වෙනවා. ශ්‍රද්ධාවට එන්නේ නැහැ. මොකද්ද සැක පහළ වෙනවා කියන්නේ? අපේ දිව්‍ය ලෝකය කියලා කොහොමද ධර්මය ආවද කරන්න හම්බුවේ ඉද? මෙහෙම එන්නේ පාය. එතකොට බැලුවම ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි දරාගෙන ඉඳලා තියෙන්නේ. තමන්ගේ මොකක්ද ආකල්පයක්. ඉතින් තමන්ගේ ආකල්පයට ඉතින් ওই වගේ ඉතින් කැලැස්ති කැලැස්ති ඉඳීනේ. එක එක මතත් එක්ක හැපි හැපි ඉඳී. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට ධර්මයට ආස කරන එක්කිනා මේ මතවාදත් එක්ක කැලැස්ති කැලැස්ති ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකෙන තමන්ගේ යන්න ඕනේ මාර්ගය ගැන පැහැදිලිවම ධර්මයේ තුලින් දැනගන්නවා. ඉතින් මේ ධර්මයේ තමයි උගන්වන්නේ දේවපද දෙව්පියවර. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ මරණයට පත්වෙච්ච බොහෝ දෙනා ගිහිල්ලා උපන්නේ කොහේද? දෙවියන් අතරේ. ඒ සතුටින් අනුමෝදන් වෙනවා. අනිත් එක සතුටින් අනුමෝදන්. ඒකට ගරහීමක් තිබුණේ නැහැ. දැන් මේ මරණයට පත්වලා පෙරේතෙක් වුණා කිව්වට වගක් නැහැ ඒකේ. කිසි ගැරහීමක් නැහැ. අනේ එහෙමද කියනවා. නමුත් දිවි ලෝකෙ උපන්න කිව්වොත් එහෙම හා යයි යයි කියනවා. ඒ කියන්නේ ඊට පස්සේ කියන ඔහි ගිහිල්ලා මක් කරන්නද යන්. එතකොට ප්‍රේත ලෝකේ අනික ගැන වගක් නැහැ. මොකද්ද මේ පරිහානිය? ඒකට තමයි පරිහානිය කියන්නේ. පරිහානිය දස දිශාවෙ ඉස්මතු වෙද්දි තමයි මේ ධර්මය අපි කතා කරන්නේ. ඒ පරිහානියටපත් වෙච්ච මිනිස් වර්ගයා තමයි මේ ධර්මය අහන්නේ. එතකොට ඔවුන්ගේ පරිහානිය නිසා ඇතිවෙච්ච අවාසි මේ ධර්ම ශ්‍රවණයට බාධා කරනවා. ඔවුන්ගේ පරිහානිය නිසා ගොඩනගාගත්තු සිටිවිලි ධර්මයට හරස් වෙනවා. ඊට පස්සේ ඔවුන්ට මේ ධර්මාර්ගය යන්න තියෙන අවස්ථාවන් අහිමි වෙලා යනවා. ඒක තමයි පරිහානියත් එක්ක සිද්ධවන්නේ. ඉතින් මේ පරිහානිය යුගයේ අපි මේ ධර්මයේ කතා කරද්දී ඥානවන්තයා ඉන්න පුළුවන් අල්පයක්. ඒ ඥානවන්තයිට තමයි මේ ධර්මයේ ප්‍රයෝජනේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙව් පියවර හතරක් තියෙනවා. මේ හතර තිබුණොත් දිව්‍ය පියවර හතරක් මක්කේ විදියට දෙවියන් අතර මෙතනින් යා චුත වෙනකොටම දෙවියන් අතර ඒ දෙවියන් අතරට යෑම ඉතින් උන්වහන්සේ හරි පැහැදිලි කළ දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ දෙවියන් අතරට ගියාම ඒකේන මේ දිව්‍ය පීවර හදාගෙන යන්නේ. ඒ පීවර මෙයා ඉස්සරහට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය පීවර පෙන්වා දෙන්නේ මහණෙනි කෙනෙක් සිටිනවා. ඔහු බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔව් නොසෙල්ලන පැහැදීමකින් යුක්ත වේ. කුමකින්ද යා යුක්ත? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලන පැහැදීමකින් යුක්ත වේ. ඒක තමයි පළවෙනි දෙව් පියවර. දෙක තමයි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ කෙරෙහි නොසෙල්ලන පැහැදීමකින් යුක්ත වේ. තුන තමයි සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝයා කෙරෙහි නොසෙල්ලන ප්‍රසාදයකින් යුක්ත වේ. හතර තමයි ආරේකාන්ත සීලය. මේක තමයි දෙව් පියවර. එතකොට මේ දෙව් පියවර කිව්වේ කුමක්ද? සෝතාපන්න වෙච්ච කෙනෙකුට පිහිටන අංග හතර. එතකොට සෝවාන් වෙච්ච කෙනෙකුට තමයි ওই අංග හතර ස්ථිරවම පිහිටන්නේ. මේ දෙව් පියවර ඇති කර ගැනීමල අපි එක එක්කෙනා තම තමාගේ හිතසුව පිණිසයි කරගත යුත්තේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙන නොසෙල්වෙන පැහැදීම? सो तथागतस्य बोधिं सद्धाति ओहु तथागतयन् वहन्सेगे अवबोधय अदहा गनि उन्वहन्सेगे अवबोधय तमयि मे सैम वचनेकम तियेन्नी देन् अपि गत्तुत् मनुष्य च्युति सूत्रय देवसुति सूत्रय अर उपमा महासागरेन दीबिन्दु देकक् अयिन् करनवा ඒ අනිත් සියලුම සාගර ජලය මේක අතර වෙනස අහනවා කාගේද අවබෝධය බුදුරජාණන් වහන්සේගේ බෙරළුවට හතක් ප්‍රමාණයේ පස්කට හතක් ඉතුරු වෙලා මහා පෘථිවිය අතුරු දහන් වෙනවා කාගේද මේ උපමා බුදුරජාණන් වහන්සේගේ හිරුසඳු නැති අන්ධකාරයට වඩා බිහිසුණු අඳුරක් තිබේ කාගේද මේ උපමා බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍යයෙන් දැසට පේන ප්‍රපාතයට වඩා බිහිසුණු ප්‍රපාතයක් තිබේ. කාගේද මේ උපමා? බුදුරජාණන් වහන්සේගේ උපමා. ඉතින් මේ උපමා වලින් උන්වහන්සේගේ අවබෝධය නේද උන්වහන්සේ පෙන්වන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා නිරේ චුති සූත්‍රයේ තියෙනවා. මහණෙනි නිරේන් චුත වෙන සතුන් විශාල ප්‍රමාණයක් ආයි උපදින්නේ නිරේමයි. තිරිසන් ලියෝනියෙන් චුත වෙන සතුන් ඔව් බහුතරයේ උපදින්නේ ආයමත් තිරිසන් යෝනියමයි ප්‍රේත ලෝකයේ උපදින සතුන් බහුතරයේ උපදින්නේ ප්‍රේත ලෝකයේමයි කාගේද අවබෝධය බුදුරජාණන් වහන්සේගේ මාණෙනි චතුරාරි සත්‍ය අවබෝධ කළොත් ඔහු මහා දුක්ඛ ස්කන්ධයක් ප්‍රහාණය කරනවා කාගේද අවබෝධය බුදුරජාණන් වහන්සේගේ ඊළඟට දේශනා කරන මාණෙනි මේ සත්‍යාගේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ පටන්ගත්තු තැන මේ ජීවිතේ අපි එක එක්කෙනාගේ ජීවිතේ පටන්ගත්තු තැන සොයන්න බෑ උන්වහන්සේ වටපිටාවෙන් උපමා කියන්නේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සියලුම ගස් අගල් සතරේ කෑලි වලට කඩලා අගල් සතරේ ලී කැබලි බවට පත් කරලා වෙන් කළෝතින් තනි පුද්ගලෙක් මේ මගේ මේ ආත්ම තාත්තා මේ තාත්තගේ තාත්තා බුදුරජාන් වහන්සේ වදාලා මේ ශැනකින් මේ දර කෑලි ඉවර වෙනවා තාක්කලා අවසන් වෙන්නේ නැහැ කිව්වා මේ හිමාල පර්වතයේ බෙරළු ගෙඩි ගණනට ගුලි කළා ගොඩක් ගහලා අම්මල වෙන් කරන්න කියනවා අම්මලා අවසන් වෙන්නේ නැහැ කියනවා අපට කිසිසේත් පසක් කරගත නොහැකි ධර්මය උපමා වලින් උන්වහන්සේ දේශනා කරනවා එතකොට ඒක උන්වහන්සේගේ අවබෝධයයි එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉලක්ක කරලා තියෙනවා යම් කිසි දෙයකට මොකද්ද ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යම්කිසි ඉලක්කයක් තියෙනවා මොකක්ද ඒ පළවෙනි පියවර තමයි සත්‍ය සතර අපායෙන් මුදවා ගැනීම දෙවෙනි පියවර තමයි සත්‍ය සුගතී රැකවරණයට සලසා දීම ඊළඟ පියවර තමයි සත්‍ය කෙමෙන් කෙමෙන් මේ සසරෙන් එතෙර කරවීම මේ ඉලක්කවලට තමයි උන්වහන්සේගේ ධර්මය ඒක රාශි වෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ පවසන්නේ උන්වහන්සේගේ ධර්මයේ පැහැදිලි කරන්නේ මොකද උන්වහන්සේට නිරන්තරයෙන්ම පසක් වූ දෙයක් ප්‍රත්‍යක්ෂ කළ දෙයක් තමයි වෙනස් වෙන ලෝකය. දැන් හැමතිස්සෙම මේ ලෝකේ මිනිසයාට මුහුණ දෙන්න තියෙන්නේ වෙනස් වෙන ලෝකයක්. වෙනස් වීමක්. ඒ වෙනස් වෙන ලෝකේ අත්දකින්නයි උන්වහන්සේ උගන්වන්නේ. ඇයි වෙනස් වෙන ලෝකේ තමයි අපි මම කියලා තමාව පිහිටුවාගෙන ඉන්නේ. වෙනස් වෙන ලෝකයේ තුල තමයි මගේ කියලා බාහිර ලෝකේ අල්ලගෙන ඉන්නේ. විනාශ වෙන ලෝකයේ තුල තමයි තමන්ගේ පැවැත්ම හොයන්නේ. නමුත් මේ තමාත් විනාශ වෙද්දී බාහිර ලෝකෙත් විනාශ වෙද්දී අර අදහස හිතේ තියෙන තුරු එයාට උරුමවන්නේ හැඬීම, වැළපීම, සෝසුසුම් හෙලීම. ඉතින් මේක දන්න නිසායි බුදුරජාණන් වහන්සේ මේවා පෙන්වා දෙන්නේ. උන්වහන්සේගේ අවබෝධය ඒ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පෙන්වා දෙනවා සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගනි උන්වහන්සේගේ අවබෝධය කුමක්ද උන්වහන්සේ දේශනා කළ මහණෙනි ක්‍රමක්‍රමින් මිනිසයා පිරිහිගෙන යනවා උන්වහන්සේ දේශනා කළ මේ පිරිහිගෙන යෑම ඉස්සරහට වැඩි වෙනවා නේ මිනිසයා පිරිහෙනකොට මොකද වෙන්නේ ආහාර නීරස වෙනවා දේශ ගුණේ විනාශ වෙනවා පොළවේ පරිසරය විනාශ වෙනවා අහසේ පරිසරය විනාශ වෙනවා මිනිසයාගේ අධර්ම රාගය ඇති වෙනවා විසම ලෝභය තියෙනවා මිසදිටුව බලවත් වෙනවා මේව තමයි වෙනස් වීමේ මේ පරිහානිය සලකුණු ඉතින් උන්වහන්සේ දේශනා කළ මේක එන්න එන්න වැඩි වෙනවා කිව්වා මේක එන්න එන්න වැඩි වෙනවා වැඩි වෙන්න මිනිස්සයා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරිහිනවා. වේගෙන් පිරිහිනවා මනුෂ්‍යයා. තම දේකෙම පිරිහිනවා. මෙම පිරිහීගෙන යන ලෝකයක් තියෙන බව උන්වහන්සේ වදාලා. එතකොට ඒ ඉබඳු ලෝකයක් උන්වහන්සේ අනාගතයේ දැක්කා. මෙහෙම ලෝකයක් තමයි අනාගතේ පහළ වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේගේ අදහා ගැනීම අවබෝධය අදහා ගැනීම කියන්නේ උන්වහන්සේ තුල තියෙන උන්වහන්සේගේ ගති ස්වභාවයන් කෙරෙහි හිත පහදවා ගැනීම. උන්වහන්සේ තුල තිබෙන පළවෙනි ලක්ෂණය කුමක්ද? රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ නිකං කෙනෙක් නොවේ, රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ තුල යම් රාගයක් තිබ්බද ඒ රාගය ප්‍රහාණය වුණා. උන්වහන්සේ තුල යම් ද්වේෂයක් තිබ්බද ද්වේෂය ප්‍රහාණය වුණා. උන්වහන්සේ තුල යම් මෝහයක් තිබ්බද ප්‍රහාණය වුණා. නිකෙලෙස්. එතකොට අපි ඉස්සෙල්ලාම අපේ ශාස්ත්‍රඥ වහන්සේව හඳුනා ගන්නවා කොහොමද? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ නිකෙලෙස්, රාග ද්වේෂ මෝහ නැති කෙනෙක්, අරහත්වයට පත් වූ කෙනෙක්. මේක තමයි අපි උන්වහන්සේව හඳුනා ගන්න පළමුවෙනි ලකුණ, උන්වහන්සේගේ නිකෙලෙස් බව. ඊට පස්සේ අපි උන්වහන්සේව හඳුනාගන්නේ කොහොමද? සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ අවබෝධය ස්වයම්භූ. ඒ කිව්වේ ගුරුපදේශ රහිත, බාහිරින් නොලැබූ, තමා විසින්ම උපදවාගත්තු අවබෝධයක්. ඒක හරියට තේරෙන උන්වහන්සේගේ දේශනා බලද්දී මේ ලෝකේ කිසි කෙනෙකුට අහලකට යොදුන් ගන්නකට ලං වෙන්න බෑ උන්වහන්සේගේ අවබෝධය. මේ ලෝකේ කාටවත් පේන්නේ නැහැ ඒක. උන්වහන්සේගේ අවබෝධය, ඒ කියන්නේ ඒ තරම්ම පරිපූර්ණ වෙච්ච එකක්. ඒකනේ උන්වහන්සේ මේ ධම්මසප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරපු වෙලාවේ දෙවිවරු ഘോഷා කළානේ. දිව්‍ය ഘോഷාවක් ඇති වුණා. මේ ධර්ම චක්‍රය මේ විදිහට ලෝකේ කිසි කෙනෙකුට පවත්වන්න බෑ කියලා. ඉපදීම දුකයි කියපු එක සමහරු හිතාගෙන හිටියා ඉපදීම සැපයි කියලා. ආලාර කාලාමත් වර්ණනා කළා. උද්දකරාම පුත්‍රත් වර්ණනා කළා. ඒ ඉන්දියාවේ හිටපු අනිත් පිරිස හිතුව බඹලොව ඉපදීම සැපයි. ඒවා ඒකාන්ත සැප ඇති උපත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම දුකයි කියලා. ඉතින් මේව උන්වහන්සේගේ අවබෝධය. ඉතින් මේ වගේ උන්වහන්සේට හේතුව මේ වගේ දේවල් උන්වහන්සේ තනියම හොයාගන්නවා. දුක්ඛ නිරෝධය තනියම සාක්ෂාත් කරනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගේ තනියම සොයා ගන්නවා. ලෝකේ වෙන කිසිම කෙනෙක් උන්වහන්සේට ඒව කියා දුන්නා. ඒකනේ උන්වහන්සේ වදාලේ පළවෙනි දේශනාවෙම, පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු මාම්මේ පෙර නොවැසු විරූ දෙයක් මට වැටහුණා. පෙර කිසි දවසක නොවැසු විරූ දෙයක් තමයි මම අහුවේ. මම අවබෝධ කළේ කුමක්ද? චතුරාර්ය සත්‍යය. එතකොට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධත්වය හරි පැහැදිලි. ඇයි මේක ලෝකේ කවුරුත් කතා කරන්නේ නැහැ? හරි බයයි කතා කිරීමට, තියා වචනේ දාන්නත් බයයි. මේව අනිත්‍යයි කිව්වොත්, මේ නිකම් මේ කඩාගෙන බෙදෙන වැටෙන ලෝකෙට අනිත්‍යයි කියලා කිව්වොත් බයයි. අපේ කියන්න එපා කියලා වැටේ කියන මිනිස්සු. දුකයි කියලා කියන්න එපා කියන මිනිස්සුන්ට මොකද්ද මේ කියන? ඒකට හේතුව මොකද? මේ ලෝකේ හැමතිස්සෙම සක්ක ගහන්නේ අවිද්‍යාව පවත්වන්නයි. මොකද අවිද්‍යාව තුල තමයි මිනිසුන්ගේ පැවැත්ම තියෙන්නේ කියලා මිනිස්සු හිතන් ඉන්නේ. දෙවියෝ හිතන් ඉන්නේත් ඒක. එහෙම හිතාගෙන විශාල විඳවිල්ලක් බිඳුව බිඳුව ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ආශ්චර්ය බලන්න නම් බුද්ධ දේශනාම හරිම පුදුමයි. උන්වහන්සේ හොයාගත්තු දේවල්, උන්වහන්සේ අවබෝධ කරාන මේ අමුතු දෙයක්, විශේෂ දෙයක් ඉර්ධිපාද කියලා. පාද පියවර, ඉර්ධියට යන පියවර. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසයාගේ හැකියාව ඉක්මවා යනවා ඒ කුසලතාවෙන්. ඒ ඉර්ධිපාද සම්පූර්ණ වීමෙන් නෙමෙයි උන්වහන්සේත් සම්බුද්ධත්වයට පත් වුනේ. කොච්චර දුරට උන්වහන්සේගේ ඉර්ධිපාද පරිපූර්ණද කියන්නේ, උන්වහන්සේට ඌමනානම් පුළුවන්කම තිබුණා කල්පයක් වුණත් ආවිෂ අවශ්‍ය කැමැත්තෙන් දික් කරගන්න උන්වහන්සේට පුළුවන් වෙලා තිබුණා. මේ ශ්‍රාවකෙන්ට ඉර්ධිපාද හොන කරනවා. දැන් අපි මේ නන්නත්තර වෙලා ඉන්නේ මොකක් නැතුවද? ඉර්ධිපාද නැතිකමින්. ඉර්ධිපාද නැතුවද අපි මේ කෙලවරක්නෙත සසරේ මේ ආපු ගමනේදී කර්මයට දාස වෙලා කර්ම රැස් කරගෙන අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ යන ගමනේදී ඉර්ධිපාද වැඩෙන්නේ නැත්නම් අල්ප මාත්‍රයකින්වත් අපිට ධර්ම මාර්ගයට යන්න පිළිවෙලක් හැදෙන්නේ නැහැ. ඉර්ධිපාද උන්වහන්සේ වදාළ හතරක් තියෙනවා කියලා. ඡන්ද ඉර්ධිපාද, චිත්ත ඉර්ධිපාද, විරිය ඉර්ධිපාද, වීමාංසා ඉර්ධිපාද. ඡන්ද ඉර්ධිපාද කියන්නේ කැමැත්ත. ඉර්ධිපාද වැඩිච්ච කෙනෙක් ගැන බලන්න ඔබ හැමෝගම රහතන් වහන්සේ ඉර්ධිපාද තිබුණා. ඔබ බලන්න සුමේධා තෙරණියගේ ගාථා. ඒ සුමේධා කියන්නේ සිටු කුමරියක්. මේ සිටු කුමරියව විවාහ කරලා දෙන්න මේ නගරයක රජ කෙනෙකුට සූදානම් කළා. දැන් රජුරෝ සේනාසහිත වෙනකොට මේ තරුණ දියණිය මාළිගය ඇතුලේ තමන්ගේ කඩුවෙන් කෙස් කපාගෙන ඒ කෙස් ටික ඉස්සරහ දාගෙන ධ්‍යාන වඩනවා. එතකොට මේ ඡන්දය කොච්චර බලවත්ද විමුක්තිය පිණිස. අදිෂ්ඨානය කොච්චර බලවත්ද. අන්තිමට මේ මෙයා විවාහ වෙන්න ආපු ඒ යෝන් තරුණ රජකුමාරයා කියනවා දෙමාපියන්ට කියනවා අනේ මේ සුමේධාට මේ ගමන යන්න දෙන්න. ඇගේ ගමන නවත්තන්න ලෝකයේ කිසිම කෙනෙක් සමර්ථ වුණේ නැහැ. ලෝකෙ කිසියෙකුට බැරි වුණා. මොකද මේ ඉර්ධිපාදයන්ගේ තියෙන බලේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නේද සොයාගත්තේ. වීරිය ගැන හතරාකාරයක වීරිය ගැන, ඉර්ධිපාද ගැන, සතරාකාරක සිය පීඨවීම ගැන, ඉන්ද්‍රිය ධර්ම ගැන, බල ධර්ම ගැන, බොජ්ජංග ධර්ම ගැන කවුද මේ සොයාගත්තේ? උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය. ඉතින් උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කෙරෙහි සිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනේ. නොසෙල්ලෙන පැහැදීමක්. ඊළඟට පින්වත්නි උන්වහන්සේ විද්‍යාචරණ අව විද්‍යාවෙනුයි චරණයගෙනුයි. චරණ කියන්නේ හැසිරීම නියුත්තයි. අපි උදේ විද්‍යාවට මේ අර්ථකථනයක් ඇති කරගත්තනි. විද්‍යාවන් දෙකක් ලෝකෙ තියෙනවා කියලා. මොන විද්‍යාවද? ආරි විද්‍යාවයි පුතජන විද්‍යාවයි. දැන් මේ ලෝකෙ දෙවන්ත සෙවණැල්ලක් වගේ මනුස්ස సంతාන වසාගෙන තිබෙන්නේ මොන විද්‍යාවෙන්ද? පුතජන විද්‍යාවෙන්. ආරි විද්‍යාව ලෝකේ අහලකට ඇවිල්ලා නැහැ වර්තමානයේ. මේ ආරි විද්‍යාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙන්ට ඉගෙනන විද්‍යාවන් තුනක් ත්‍රිවිද්‍යා කියලා. මොනවද ඒ? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුප්පාත ඥානය, ආසවක්ඛේ ඥානය. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවන් අපිට හිතලා ඉවර කරන්න බෑ. උන්වහන්සේගේ හැකියාව, උන්වහන්සේ කල්පනා කළ ආකාරය. දැන් එක්තරා අවස්ථාවක බ්‍රහ්මලෝකේ බ්‍රහ්මෙක් හිතුවා මේ මෙතන තමයි ස්ථිර තැන, මෙතන තමයි නොවෙනස් තැන, මෙතන තමයි චුත්ත නොවෙන තැන, සනාතන තැන කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මේ මහපෘථුවේ. උන්වහන්සේ රුක් සේවනක වැඩ සිටියා. උන්වහන්සේ දැක්කා මේ බ්‍රහ්මලෝකේ බ්‍රහ්මරාජයා හිතපු එක. දැකලා උන්වහන්සේ සුභග කියන ශාලවනේ වැඩ හිටි. උන්වහන්සේ එතනින් අතුරුදහන් වුණා. දැන් උන්වහන්සේ ඉන්නවා අර බ්‍රහ්මයා ඉස්සරහ. බුදුරජාණන් වහන්සේ වදාලා මහා ඒ බ්‍රහ්මරාජයාට, බ්‍රහ්මයේ හරි අනුකම්පයි මට ඔබ ගැන. එතකොට බ්‍රහ්මයා කිව්වේ නෑ නෑ නෑ මෙතන තමයි කියන ස්ථිර තැන, චුත නොවෙන තැන. ඉතින් අන්තිමට උන්වහන්සේ පෙන්නලා දුන්නා මේ චුත වී නැසී වෙනසී යන තැනක් කියලා. ඉතින් උන්වහන්සේගේ ආනුභාවය, උන්වහන්සේගේ ආනුභාවය සකල ලෝකේ පුරා පැතිරී තිබුණා. ඉතින් මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කෙනේ මේ සකල ලෝවටම ආනුභාවයක් දක්වනවායි කියන එක අද්භූත දෙයක් නෙවෙයිද? අතිශයින්ම ආශ්චර්ය වූ අද්භූත වූ දෙයක්. ඒ බ්‍රහ්ම ලෝකයටත් උන්වහන්සේ තමයි ආනුභාව පැවැත්වේ. ග්‍රන්ථයට මේවට ලැජ්ජ හිතුණා බ්‍රහ්ම රාජයාට. බ්‍රහ්ම රාජයා කිව්වා හරි මම නොපෙනියනවා කිව්වා. ඔහිට හොයාගන්න බැරි වෙන. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? හා හා කිව්වා. හා බලමු කිව්වා කළා. ඊට පස්සේ මොකද වුනේ? මෙයා නොපෙනියා. හිතෙන්නේ මේ ඔක්කොම කරන්න තියෙන්නේ නේ. දැන් මෙයා හිතෙන් අදිෂ්ඨාන කරනවා කරනවා නොපෙනියන්න හරියන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම රාජයාට කියනවා, බ්‍රහ්මයා මම දැන් නොපෙනියනවා. එතකොට බ්‍රහ්මයා කියනවා හා පුළුවන් නම් නොපෙනියන්න. එතකොට අපිට තේරෙනවා ඒගොල්ලන්ට පුළුවන් ලෝක සත්‍යයට තමා වශයෙන් පවත්වන්න පුළුවන් නම් නොපෙනියන්න කියලා. සැනකින් උන්වහන්සේ කොහෙද කියලා किसी किने दान्ने उन्हें से हांडे हैं नो यमते ने के पाठवी यापो तीजो वायु नोपी टाइ दे यमते ने के निकले सु विन्यान्यक पावती दे ओ इतने में दुःख नैतित्यमान किला ये तो कोटे उन्हाँ से के में आनुभावे देवियाँ बाबू मिनिसुंगातरे पैतृक गोष्ठी बना उन्हाँ से के विद्या में असामान्य तीन ऐनी सारे में श्राव के एक उट विशेष में वार्तमान है माहितन वा मगर दांपत्य लेबिन ने तीन तुरतुरु जाले वैडी नहीं दर हरी वैडी टीवी एक गत्ता दवा से मदागन ऐतियोत वैडी विस्तरी लोग हैं हम्म आस्तम मुल्ल का में हम्म देयां महीरी के तो देवाल मोदे देवाल हम्म देव क्यों नो अभित्य उक्को माहगने इन्नो मैं वैडी नहीं द विस्तर हरी वैडी औरतु देने मैं लोके तो औरतु देने ये तो बोले मैं धर्मी नाम इन्नो तेक्के केवल लाहनो आप ही आधार में एक केलवर नहीं तो ऐनो බුදුරජාණන් වහන්සේගේ දැනුම උන්වහන්සේගේ ධර්මය ගැන හොඳ දැනුමක් අවශ්‍යයි. එදානම් එහෙම එකක් නැහැ. ගමකට ගියා ගමේ එකතු වෙලා කිව්වා කියපු දේ ඇහුවා. ලොකු විස්තරයක් කරගෙන කවුරුවත් මෙදා එහෙම නැහැ. මෙදා මේ තොරතුරු ජාලයක් මහා විශාල දැලක් වගේ. මේකෙන් බේරෙන්න ලේසි කෙනෙකුට බෑ. අපි ධර්මය ගැන එකක් අහනකොට ඒක සැක උපද්දවන්න 10ක් කියන්න ඉන්නවා. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. तीन साल में बुद्ध रजानन वहाँ से कि दनुम उन्नान से कि आवृत्ति गए ना ये बुद्ध देश नावली माई आप ये गने गाने तीन ने मगर आप ये हिते सुबह वे देश नावटे पहाड़ी ने पारी बाहर दे टे पटास गाला पहाड़ी ना निकांग विकार देवल में टे हरी लेसी में पहाड़ी ना नमूद बुद्ध रजानन वहाँ से वादा� हाँ हाँ यार मुकुट वे पहेदी ला वो विनाश चला देखा उदान निकाल नौन तरंगी नो नहीं नमूद विनाश चेच चेदिया पिरी ही चेदिया किए ना कुटे हर जगे ने आय किया था किए नो इच्छित में मानुष जागे मकाद में दिए नहीं पिरी ही में इतने में उन्हाँ से की ज्ञाने हरी विस्मिता उन्हाँ से की विद्या उनमें අනිත්‍යය ගැන තමන් මේ ඊළඟට මේ සත්‍යයන් චුත වෙන හැටි උපදින හැටි ඒ උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ දේශනාවල කා වෙදිලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කළේ සම්මා සම්බුදු කෙනෙක් හැටියට ඉඳගෙනනේ. ඒ නිසා උන්වහන්සේගේ දේශනාවල නොයසු විරු ධර්මය කියවෙනවා. අන්නයිට ප්‍රකාශ කරද්දී නොයසු විරු ධර්මය කියවෙනවා. එක්තරා තැනක උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ වෙලෙන්දි වේලෙන්දි ඉස්සරලා අමු මැට්ටෙන් හදපු වළං විකුණනවා වගේ මන් ධර්මය කියන්නේ නැහැ කිව්වා බලන්න කොච්චර ලස්සනද කියලා මේ උපමා ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ ජීවිත පුරාවට තිබුණා ඒක වෙන් කරන්න ලෝකෙ කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි මේව කෙරෙහි අපි පහ දෙන්න ඕනේ අපි ඇත්තෙන්ම පහ දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි මොකද මේ අවබෝධය කෙරෙහි පහදින්නේ තමයි උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අපි යන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අපි යන්නේ අවබෝධය කෙරෙහි පහදින්නේ අපි මේ උන්වහන්සේ කෙරෙහි අවබෝධය ඇති කරන්න ඕනේ දැන් අපි ගත්තොත් එහෙම ඔබට මතක ඇති පසුගිය කාලේ අපි රුවන්වැලි සෑය මහා වන්දනා කළා සෝමාවතී වන්දනාවල් කළා බොහෝ දිනක් ආවේ ඒ උන්වහන්සේගේ ගුණගෙන පැහැදිලා. එතකොට ඒ නිසා නමුත් අපැහැදී වෙන තාපය හිටියා. ඒ අය හැමතිස්සෙම බාහිර දේම හොය හොය ගියා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි පහදින්ද බැරුව ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ ගුණ කෙරෙහි පහදින කෙනා ඕන ගැහැටක් විඳගෙන ඒ උන්වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම ඇති කරගෙන යනවා. දැන් එක්තරා අවස්ථාවක උන්වහන්සේ දේශනා කළානේ. උන්වහන්සේගේ ස්තූප වන්දනාව යද්දි කෙනෙක් අතරමඟදී මැරුණොත් යා සුගති යනවා කියලා. එතකොට අපිට පේනවා එන වන්දනා ගමනක යද්දී උනත් කරදරයක් වෙන්න පුළුවන් කියන කෙනේ ඒක තේරුම. ඉතින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කිරී පැහැදීම රඳවා ගන්න පුළුවන් කීයෙන් කී දිනකටද? බොහොම සුළු පිරිසකටයි පුළුවන්. ඉතින් පින්වත්නි, උන්වහන්සේගේ ජීවිතේ පුරා තිබිච්ච විඥාචරණ සම්පන්න ගුණය අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි උන්වහන්සේගේ ජීවිතයේ තිබුණා සුගත. සුගත කියන්නේ ඔව් උන්වහන්සේ ගමන් කළේ මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒ තනියම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොයාගෙන පුරුදු කරපු එක නම් හරි විශ්මිත එකක්. හරිම පුදුම සහගතයි. ඒ කියන්නේ මුලා නොවි හරියටම මේක හොයාගත්ත කියන්නේ. දැන් අපි කෙලවරක් නිතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය අහනවා. දැන් කටපාඩම් කියන්න පුළුවන්. ඔක්කොම ලස්සනට කියයි, ගිරාපටව වගේ ලස්සනට කියයි. නමුත් එහෙම කිව්වට අපිට ප්‍රායෝගිකව මේක පුරුදු කරගන්න ගියාම තමයි තේරෙන්නේ මේකේ තියෙන අමාරුව. තනියම උන්වහන්සේ මේක මේ අංගයයි. හා දැන් මේක පුරුදු කරන්න. මේක මේ අංගයයි. තනියම හොයාගත්ත කියන්නේ පොඩි වැඩක්ද? ඊට පස්සේ උන්වහන්සේ මාර්ගයේ පුරුදු කළා. තනියම හොයාගෙනත් ඒක සැක නැතුව පුරුදු කරන්න. දැන් තනියමුණත් හොයාගන්න පුළුවන් අපිට. නමුත් මේක කෙරේ සැක උපදින්න පුළුවන් නේ? උන්වහන්සේ සැක උපදුන්නේ නැහනේ. ඒ මාර්ගේ හොයාගෙන නිසක උන්වහන්සේ පුරුදු කළා. පුරුදු කළා උන්වහන්සේ. ඒ පුරුද්ද කොච්චර සම්පූර්ණ වුණාද කියනවනම් රාග දේශ මොහ ප්‍රහාණය වෙලා ගියා. උන්වහන්සේ ඔව් නිවන අවබෝධ කළා. සුගත. ඊළඟට උන්වහන්සේ ලෝකවිදු. උන්වහන්සේට තිබුණා මේ ලෝක ගැන නම් ඒක හිතාගන්න බෑ. ඒක සැනකින් ඒ වැඩි වේලාවක් යන එකක්. ඒක වැඩි වේලාවක් යන එකක් නෙමෙයි උන්වහන්සේගේ මේ මේ මේ කියන්නේ යමක් පිළිබඳ හොයන්න උන්වහන්සේගේ වේගය. ඒ කියන්නේ යමක් විමසා බැලීමට උන්වහන්සේ දරන ක්ෂණික වේගය අපිට මේ වේලාවකින් කියන්න බෑ. ඒ තරම් උන්වහන්සේ පුලංකව තියෙන එක ක්ෂණයකින් සම්පූර්ණ තොරතුරු ගන්ඳ. හරිම පුදුමයි උන්වහන්සේට මේ ලෝකෙ ගැන තියෙන දැනුම. අනිත්ක මේ ලෝකෙ කිව්වම දැන් අපිට නම් අපි ගත්තොත් අපිම ළඟ ඉන්න හතර පහ දින හඳුනගන්න අපිට කොච්චර අමාරුද නේ? උන්වහන්සේට හිතුණනි මගේ මේ සීලය අසම්පූර්ණ නම් මේක සම්පූර්ණ කරගන්න කවුද මට වඩා සීලවන්ත කෙනෙක් ඉන්නේ කියලා හේව්වා. ඉතින් උන්වහන්සේ මේ මුළු ලෝකෙ දිහාම බලනවානේ. ඒතර මේ සීලම සත්‍යයන් උන්වහන්සේගේ මේ උන්වහන්සේගේ බැල්මට අහුවෙන්නේ නැද්ද? උන්වහන්සේ එක්කෙනෙක් මිස් වෙන්නේ නැහැ නේ? උන්වහන්සේ සම්පූර්ණයෙන්ම බැලුවා. බලද්දි පේනවා උන්වහන්සේ තරම් සීලවන්ත කෙනෙක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා දිව්‍යයන් අතර ඉන්නවද? එතකොට උන්වහන්සේ සියලුම දිවි ලෝකේ ඒකයි උන්වහන්සේ කියන්නේ මේ අතඹුලක්සේ ලොව දුටු. ඒ කියන්නේ අතරගත්තු නෙල්ලි ගෙඩියක් වගේ ලෝකේ දැක්ක. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මේ සීලේ මීට වඩා පරිපූර්ණ කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවද? දැන් උන්වහන්සේ එහෙම බලද්දි හරි එහෙම අහුරවෙච්ච කෙනෙක් හිටෙනවා. එයා ඉදිරිපත් වෙනවනේ උන්වහන්සේ මංගෙන බැලුවේ නැහැ කියලා. එහෙම කෙනෙක් නැහැ. හරිම පුදුමයි. ඉතින් උන්වහන්සේ සමාධිය ගැන ප්‍රඥාව ගැන එහෙම ලෝකෙම විමසලා බැලුවා. උන්වහන්සේ මේ ලෝකෙ ගැන දැන් අපි අද උදේ ඉගෙන ගත්තේ නිරයක් ගැන මහා පරිලාහ කියලා. උන්වහන්සේ දේශනා කළා මෙහෙම නිරයක් තියෙනවා කියලා මහා පරිලාහ කියලා. ඒකේ මහා දුකක් විඳිනවා කියුවා මේ නිරේ ඉපදුන සත්වයා. ලෝකෙ ගැන පුදුම අවබෝධයක්. එක්තරා අවස්ථාවක උන්වහන්සේ වදාළා මහණෙනි බලන්නකෝ මේ තිරිසන් සතුන්ගේ තියෙන තිරිසන් ලෝකේ විවිධත්වය. ඇයි මේ කකුල් දෙකේ සත්තු ඉන්නවා, කකුල් නැති සත්තු ඉන්නවා, බඩගාන සත්තු ඉන්නවා, කකුල් හතරේ සත්තු ඉන්නවා, බොහෝ පායති සත්තු ඉන්නවා, කට තියෙන සත්තු ඉන්නවා, හොට තියෙන සත්තු ඉන්නවා, දිවෙන් සත්තු අල්ලගෙන ඇදලා කන සත්තු ඉන්නවා, නානාවිධ වෛවාරණ සත්තු ඉන්නවා. බුදුරජාන් වහන්සේ මේ සත්තු ගැන පුංචි විස්තරයක් කළා කියන මහණෙනි මේ විවිධත්වය සිතේ තියෙන කියනවා. මේ විවිධත්වය තියෙන කොහෙද? සිතේ කියනවා. මේ කර්ම රැස් කරපු සත්වයාගේ සිතේ විවිධත්වය කියනවා. මේ අහුවෙලා ඊට අනුකූලව ඔහු මේ ලෝකෙට ගියේ. අපිට හිතා ගන්නව පුළුවන්ද? ඉතින් මේ නිසා උන්වහන්සේට මේ ලෝක ගැන තියෙන අවබෝධය නම් හරි පුදුමයි. ඒ නිසා තමයි උන්වහන්සේ දවසක් වදාළේ අර ඇත්තේරියා වනාන්තරයකදී ඇත්තේරියා කොළ ටිකක් අතර අරන් උන්වහන්සේ වදාළේ මට මේ ලෝක ගැන තියෙනවා කිව්වා. මේ වනාන්තරය වගේ අවබෝධයක් මම මේ ඔක්කොම ඔබට කියන්නේ නැහැ කිව්වා. මම ඔබට කියලා තියෙන්නේ මේ ඔබට අවබෝධ කරගන්න අවශ්‍ය ටික විතරයි. දැන් බලන්න මේ අවබෝධ කරගන්න අවශ්‍ය ටික මෙච්චර ගොඩක් තිබ්බනම් ඊතර ටික සාමාන්‍ය මුළු ලෝකෙම එකතු වුණත් ඒක මදි. උන්වහන්සේ දන්නා මේ ටික ප්‍රමාණවත් කියලා. උන්වහන්සේ මේ ටික තමයි අපට දේශනා කළේ. මේ ලෝක ගැන තියෙන අවබෝධය හරිය විශ්මිතයි. ලෝකවිදු ඊළඟට උන්වහන්සේ උන්වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරතී. ඔව් දමණය කළ නොහැකි දමණය කළ නොහැකි දෙව් මිනිසුන්ව දමණය කරනවා. දැන් බලන උන්වහන්සේගේ මේ දමණය කිරීම අදගත්තත් මේ අපි ටික මේ චලලා ඉන්නේ උන්වහන්සේගේ ධර්මයෙන් නොවේද? ධර්මයෙන් නේද? ඒ ධර්මයෙන් නොතිබින්න අපි මෙලහට කොහේද? මොනවා කළ නැද්ද? අපිට වෙච්ච දේවල්ට අපි කොච්චර එකට එක කරන්න කියලා කොච්චර අමාරු වෙටිලාද? අපි හිතීච්ච දේවල් පස්සේ යන්නයි තියෙන්නේ. නමුත් මේ අපි ධම්මනේ නේද මේ තියෙන්නේ? උන්වහන්සේගේ ධර්මයේ තුලින් තමයි මේ ලෝක සත්වයා ධම්මනේ වෙන්නේ. උන්වහන්සේ අනුත්තර වූ පුරිස ධම්ම සමහර අවස්ථාවන් තියෙන උන්වහන්සේ අන් අයව ධම්මනේ කිරීමට ඊර්දි පාත්‍යාරය දක්වන ඇත්තෙම ඊර්දි පාත්‍යාරය දක්වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකදී පමණමයි. නැත්තම් උන්වහන්සේ ඊර්දි පාත්‍යාරය සම්බන්ධයෙන් පොඩ්ඩක්වත් කැමැත්තක් රුචියක් මනාපයක් තිබුණු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේට ඊර්දියට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවල් වෙනවා ඒ කෙනාව දමනය කරගන්න වෙන පිළිවෙලක් නැහැ. එතකොට උන්වහන්සේට මොකද වෙන්නේ? උන්වහන්සේ ඊර්දි ප්‍රාතිහාරේ පානවා. උන්වහන්සේ දකිනවා ඒකෙන් එයාට යහපතක් සිද්ධ වෙනවා කියලා. ඒකට විතරයි උන්වහන්සේ ඒක කරන්නේ. සමහර අවස්ථාවල් තිබුණා ආදේශනා ප්‍රාතිහාරේ අන් අයගේ චිත්ත ස්වභාවය බලලා උන්වහන්සේ කතා කරනවා. අනිත් එක්කෙනෙක් නිකම්ම දමන වෙනවා. එතකොට උන්වහන්සේ කැමතුනේ ඊර්දි ප්‍රාතිහාරයටත් නෙමෙයි, ආදේශනා ප්‍රාතිහාරයටත් නෙමෙයි, අනුශාසනී ප්‍රාතිහාරේ. ඒකට කියන්නේ අනුශාසනී ප්‍රාතිහාරය කියලා. එතකොට උන්වහන්සේ හරි ආස කළා ඒකට. ඒකේ තේරුම මොකද්ද? අන් අයට පැවසීම. ධර්මයේ උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ කියනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ උජු ජාතිකෝ අසටෝ අමායාවේ. උන්වහන්සේ වදාලා අනේ මගේ ළඟට කෙලින් මිනිහේ කට්ට නැති මායා නැති කෙලින් මිනිහෙක් කියනවනම් එතකොට දැන් බලන්න ධර්මය අවබෝධ කරගන්න උවමනා කරන මූලිකම සුදුසුකම උජු ජාතිකෝ කිව්වේ ඍජු කෙලින් මිනිහෙක්, අසටෝ කිව්වේ තක්කඩි නැති මායා නැති සට කපට නැති කෙලින් මිනිහෙක් කියනවනම් මං අනුශාසනා කරනවා, මං අවවාද කරනවා. ඒ මගේ අවවාදයට ඔහු හික්මෙනවා කිව්වා. අර කෙලින් මනුස්සයද මේක කරන්නේ? ඔහු හික්මෙනවා කිව්වා. එතකොට බොහෝ සුළු කලකින් අනුශාසනාවේ අවවාදී ප්‍රතිඵල ඔහුට ලැබෙනවා කිව්වා. උතුම් උන්වහන්සේ ඒකට තමයි ගොඩාක් සතුටු වුණේ, කැමති වුණේ. උන්වහන්සේ හරියට මේ මහන්සි ගත්තා අන් අයට උන්වහන්සේ අවවාද අනුශාසනා කිරීමට හරියට මහන්සි ගත්තා. ඉතින් උන්වහන්සේ මහන්සි ගැනීමේදී ඒකේ සීමාවක් නම් සීමාවක් කියන්න බෑ. ඒක හරිය පුදුමයි. උන්වහන්සේ අඳුනගන්න බැරිුණානේ ගොඩක් අයට. සමහර ගම්වල ඇඟට බමුණු ලිං වලට පිදුරු දාලා වැහුවා, වතුර දෙන්න ඇතුව ගියා. ඊට පස්සේ සමහරු මේ කයි කතන්දර හැදුවා, නිඳා පහසු කළා, පවුල් කඩා හිරවුණා කිව්වා, වැන්දඹුව බිහි කරනවා කිව්වා. ඒ යනවන මිනිස්සු ඔක්කොම ධර්ම අවබෝධ කරන්නේ. උන්වහන්සේ හැබැයි ඒ කිසිම දෙයකට සැලුනේ නැහැ. ඇයි? ඒ මිනිසුන්ට පේන්නේ මේ ඇස් දෙකෙන් පේන චුට්ට විතරනේ. ඊට වඩා දැන් මිනිසුන්ට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තේම නෙමෙයිනේ කල්ප ගණන් ආපස්සට පේනවා. අනාගතය පේනවා. උන්වහන්සේ මේ වර්තමානයේ මිනිස්යාව රැකගන්න කරන්න තියෙන හැමදේම කළා. ඉතින් ඒකයි උන්වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති. උන්වහන්සේ තමයි දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. සත්තා දේව මනුස්සාන ශාස්ත්‍රු. සත්තා කියන වචනේ පාවිච්චි වෙන්නේ කාන්තාර මාර්ගයේ. කාන්තාර මාර්ගයේ ගල් නේ කාලෙ තිබ්බේ. ඒ ගල් වල රාත්‍රී තමයි ගල් යන්නේ, දවල් කාලෙ වගේ නෙමෙයි. ඒ කාලේ තියෙන මැප් එක තමයි අහස. අහස තමයි මේ ගල් කරුවාගේ මැප් එක. සිටියම එතකොට මේ අහසේ තියෙනවා තරු ලකුණු. ඒ තරු ලකුණු වල සටහන හිතේ තියන් ඉන්නවා. යා මේ රැට නිදාගන්නේ ගල් කරුවා. ගල් කරුවා කියන්නේ සාර්ථවාහ මේ ඉස්සරහින්ම යන ගැලට නායකත්වය දෙන්නා, ගැල් නායකයා. या आहास दिहा बाला के नहीं आना एक एक दिन तमाय में एक एक पैतृक वाले तमंग की खराक्ते हारवानी तो कुटे उमना विदेश टे दावस की पेकिंग उमना गमन टे एक कंग आना बेर वेला मत में गलना आय केरे नींद गियो समाहट इति इटे पास याने काट होने हरी रहते हार कौन टोने हरी टे सम घेल समाहट आ हिटे पुत्र नटे में ये हारा क्या रखी लायना दें बुद्ध रजानन वासी के नायक अत्य अर कांतारे किंग इतर वेन दक्कन नायक अत्य वादी का केनो और देवी अंगित मिनिसुंगे सास्त्रुन वाहन्सी देवी अंताय मिनिसुंटाय बावकातरी इतर वेन नायक अत्य मार्गो उपदेशने लबा दोना ये तो कोटे हिमना उम पिंगवातनी में देवी अंतात पीठ अपने से पावती नी में दर्प वितराय मिनिसुंटात में दर्प वितराय एक ने उन्हाँ से देशना के लिए महारिनी देवी अंगेत मिनिसुंगेत हितसु अपने से में दर्प में देशना कराने क्यों हुआ ऐ देवियों दान नितने दन दिवेलों के इन चुतवेला बहुदिनिक निर्यानों के Dan minisudana kan hidup ada mereka. Dan yang itu tiap-tiap samaan ini manusia anggi, Buddha rajaan manusia kau boleh dengan noya suaya. Jali upah tu pelikan nak ini kiri nang, ya pelikan ni ayat manusia loko upah ini ni. Ya hitan ni ayat manusia loko ini macam mana ni? Ya dengan itu mereka karmaan rupa ini anu macam mana mereka? Nee, al ni kaya dewi anggi itu minisungi itu. Sasru nasi, Dewi udah ni nene, Dewi antar mereka dana kat tempat mana Dewi ur darmi abod keragangan, mahansi gani, dengar ikatan katina me, sakkapanj sutri, sakdi windu budra jan mahansi monagehin nawa, villa unnasi saran gini katakanlah unnasi hari me budra jan mahansi tikat darmi katakan kerindela, hita pahdila sakdi windu suota panu na, sulu villa kini ngahu ini sakra atming. Cuta una, evolnya mana itu na upaya tu na. Budha rajaan nasir keno, bagi tu nasi mih mohoti mama. Cuta una, mih teruwan sarani anu bawa keno, mama ayat sakra dewi tanaturim, upaya tu na keno. Itu kor dewi anggit minisunggit sahastrun nasi. Ila kor unna nasi teme awbud kerapudarme anna itu awbud wind, desa nakale. Unna nasi ekter awastha kor desa nakala sangka asana kira sutra. ये संकासना के न सूत्र उन्हाँ से देशना करना महानी मम्मी चतुरारे सत्य के अन्न अप्रमाण वचन पावचिकला मंग अप्रमाण उदाहरण पावचिकला अप्रमाण प्रकाश कला अप्रमाण विधिये टे मामा वचनी हैसिर वकी ना मैं चा आरे सत्य हातरे विस्तर कल्ला देंडे देख उन्हाँ से किती न महा विस्मित अद्भुत कुशलतावय तो उन्हाँ से भगवान मैं गुणटीक के नहीं तो पहाड़ वागे नहीं इल्ल आप इतने गुड़ा प्रयोजन है नतंग आप इस सामार के नहीं तो न बोलंग इतने विषय भगवान देंगे आप भाई उनामत के नहीं इतने विषय भगवान हां सम्मा संबुद्ध सामार्ट के नहीं जागन निश्चलत किए उन्हें हीन बाई भी किया ये तो कोटे किन्हें को मंत्र या कहती है तो आरक्षक का मंत्र या ना वो बुद्ध रजन्मांसी की धर्मी तुले सीकर पमनिंग आरक्षावक आरक्षा होती है ना है भाई एक तीन गुण गुण धनगत तर्मण तमा एक ही सांपूर्ण बाबा लेवेन ने दें बुद्ध काले उन्नासी की आनुभावे कुच्चर द पतिलति बुने की तिबुने की न वाना नमो बुद्� ये पढ़ीला में एक गधरे दिमाग पे क्या दिल तीबा हम दिए के दिमा नमः उदय क्या निकल दम मेरे पढ़ी एक ना तानिये मन्नी दी आमनुष्य के विल आतिंग ऐडा आदि निकटम में पढ़ीला में एक क्यों ना नमः उदय के विल ईलंग आमनुष्य के वो यार टे बाई वैरदीकार्या वो महाबरपतले वैरदक्कले के वो ये उन्� ए गाम वासागने मिनिसुंगे सीसतंग वासागनी नामनुसेयो ए मिनिसुंगे दाल दोनो कीनो ऐतबर उन्नासी ए गामटे गहिला धर्मदेशन आकराद्दी ये मिनिसुंडे बादा वक्ने ये वलसी धर्मे वटहागनो ए उन्नासी की ए काले घरी विस्मित काले अकितिम वासनावती ने जले उना पितिंग पिंगवती में बुद्धरजान उन्नासी के पहली ये मतलब मैं श्राद्ध आवक्यान ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. නැවේ ඒක ඉතින් තම තමන්ම ඇති කරගන්න ඕන එකක්. මම ඔබට කිව්ව මතකද මේ ශ්‍රද්ධාවට එන්න මේ අපිට තියෙන ලකෝම බාධාව තමයි ඔව් ඒ අපේම අපි ගොඩනගා ගන්න මති මතාන්තර වලට ගැලපෙන්න ඕන කියලා හිතීම. එතකොට තමයි මේ අරුබුදේ හටගන්නේ. අනික එහෙම වුණා කියලා අපිට ලාභයක් ශ්‍රද්ධාව නැති වුණා කියලා ලාභයක් නැහැ. ශ්‍රද්ධාව තිබ්බොත් නම් ලාභයක් තියෙනවා. ඒ නිසා හරිය උපකාරයක් මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම. මොන ශ්‍රද්ධාවද මේ කියන්නේ? ඔව් ආකාරවතී ශ්‍රද්ධා. ආකාරවතී ශ්‍රද්ධා කියන්නේ කරුණු සහිතව තේරුම් ගන්නා වූ ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව ඇති කරගන්න එක්කෙනා කැරකි කැරකි එතනට එනවා. විසි වෙලා යන්නේ. අර මේ අමූලික ශ්‍රද්ධාව තිබ්බොත් නම් ඒක කිසි පිහිටක් නැහැ. ඒ ශ්‍රද්ධාව තියෙන ලාභෙ මත. ඔව් ලැබෙන පැත්තට යා ඔළුව හරවනවා. එයාට ඉතින් ඒක පිහිටක් ලබා ගන්න බෑ. ආකාරවති ශ්‍රද්ධා තමයි ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආකාරවති ශ්‍රද්ධා නැත්තම් අවිච්ඡ ප්‍රසාදය ඇති කර ගැනීම දේව පදයක්. ඒ කියන්නේ දෙව් පියවරක්, දිව්‍යමය පියවරක්. දිව්‍ය ලෝකයට යන්න තියෙන පියවරක්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඔව් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙන්න ඕනේ. දැන් ඇත්තෙම දැන් මහමෙවුනාව තුළ අපි ඉදිරිපත් කරපු මේ දහම් පොත්පත් සූත්‍ර පරිවර්තන ආශ්‍රයෙන් සෑහෙන දුරකට කෙනෙකුට නිර්මල වූ නිවැරදි ධර්මයක් නිවැරදි දහම් ඥානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒයි තමන්ගේ තේරෙන භාෂාවෙන් කියලා තියෙනවා ධර්මයේ ස්වාධීනයි. ඒ කියන්නේ එතකොට ආයේ මේ තවත් කෙනෙක් කරා ගිහිල්ලා ආර්ථය හොයාගන්න දෙයක් නෑ. තමන්ටම තනියම මේකේ ආර්ථය හඳුනා ගන්න පුළුවන්. උන්වහන්සේගේ ධර්මයේ ඉලක්කය දැන් අපි පැහැදිලි කරගෙන තියෙනවානේ. කුමක්ද මේ ඉලක්කය කියලා ඒක හොඳට පැහැදිලි උන්වහන්සේගේ දේශනාවලින්. එතකොට උන්වහන්සේගේ ධර්මයේ අපි හඳුනා ගන්න ඕන පළවෙනි ලක්ෂණය තමයි මේක හරි විදියට කිව්වද කියන එක. වැරදි විදියට කිව්වොත් ඒකට කියනවා දුරාඛාත. දුරාඛාත කියන්නේ වැරදි ලෙස පවසන ලද දුරාඛාත. වැරදි ලෙස පවසන ලද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුරාඛාත එකක් නොවේ. ස්වාඛාත. හරි විදියට පවසන ලද. ඒක තියෙන උන්වහන්සේගේ ධර්මයේ පුරාවට. උන්වහන්සේ මේ ධර්මයේ තුල තමයි දෙක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි. කය සංවර කර ගැනීමෙන් කයෙන් වෙන අකුසල් වලින් මිදෙන්න පුළුවන්. හරිද වැරදිද? හරි. වචනේ සංවර කර ගැනීමෙන් වචනෙන් වෙන අකුසල් වලින් මිදෙන්න පුළුවන්. හරිද වැරදිද? මහණෙනි, නමුත් මේ මනසේ බොහෝ අකුසල් හටගනි කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, ගුණමකුකම, බද්ධ වෛරය, එකට එක කිරීම, මේ ආදී විස්තරයක් කළා කියනවා. මහණෙනි, මේවා ප්‍රඥාවෙන්ම විමස විමස බල බලා ප්‍රහාණය කළ යුතුයි. කොයිතරම් හරි කතාවක්ද ඒක? කොයිතරම් නිවැරදි කතාවක්ද නේ? නමුත් දැන් කෙනෙක් කියනවා දැන් ඒක මේ ස්වකාත හරිද කියන්නේ ඒකයි. එතකොට උන්වහන්සේ පළවෙනි දේශනාව කලේ ධම්මසප්පවත්තන සූත්‍ර දේශනාව. උන්වහන්සේගේ අවසාන වාක්‍ය කුමක්ද? හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි භූ. ඔව් මහණෙනි, මා ඔබව ආමතමි දැන්. වය ධම්මා සංඛාරා. වය ධම්මා කියන්නේ ඔව් හේතුඵල ධහමින් හටගත් සියල්ල නැසී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත. පමානවි නිවන් මගෙහි හැසිරෙන්න. ඒ කාල පරිච්ඡේදයේ පුරාම උන්වහන්සේ අවුරුදු 45ක් පුරාමට උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ ස්වාඛාත. මනාකොට මිසක් දුරාඛාත එක නොවේ. මොකද මේ මාර්ගය තුල මේ මාර්ගයේ ප්‍රගුණ නොකිරීමෙන් තමයි පාඩුව තියෙන්නේ. උන්වහන්සේ එක තැනක දේශනා කරන මහණෙනි දුරාඛාත ධර්මයේ තියෙනවා. දුරාඛාත කියන්නේ වැරදි විදියට කියන ලද ධර්මයේ තියෙනවා. මහණෙනි ඒක පුරුදු කිරීමෙන් පාඩු වෙන්නේ. පුරුදු නොකළොත් වාසී කියනවා. මහණෙනි ස්වාඛාත ධර්මයේ තියෙනවා. ඒක පුරුදු කිරීමෙන් වාසී වෙන්නේ. පුරුදු නොකළොත් පාඩුයි කියනවා. එතකොට ඒ ස්වාඛාත වූ ධර්මයේ උන්වහන්සේ දේශනා කළා මංක උන්වහන්සේ උන්වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මහණෙනි මෙතික්කල් මං ඔබට මොනවද දේශනා කළේ උන්වහන්සේ දේශනා කරන මහණි මම මෙතික්කල් මං ඔබට කිව්වේ සතර සතිපට්ඨාන ගැන නේද සතර සම්මප්පදාන වීරිය ගැන නේද සතර ඍරිදිපාද නේද පංච ඉන්ද්‍රිය ගැන නේද පංච බල ගැන නේද සප්ත බුද්ධංග ගැන නේද ආර්ය අෂ්ටාංගික මාර්ග ගැන නේද මම මේව නේද ඔබට දේශනා කළේ මෙතික්කල් කියනවා එතකොට බලන්න උන්වහන්සේගේ ස්වාකාත මනාකොට උදේශනා කර ධර්මයක්. මේ ස්වාකාත ධර්මය අද අපිට කොච්චර අල්පද? ඇහෙන ප්‍රමාණයනේ. කොයිතරම් අල්පද? උන්වහන්සේ ස්වාකාතව භගවතා භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශන ලද්දී මේ ධර්මය. සම්විත්තිකෝ ඒ ධර්මයේ මේ ජීවිතේදීම අවබෝධ කරගත හැකි දෙයක්. ඒ නිසා නේද එකල වැඩ සිටිය එකල ශ්‍රාවක පිරිස ඒ ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරගත්තේ නැද්ද? පරිපූර්ණව අවබෝධ කළා කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා. ඒ රහතන් වහන්සේලාගේ උදානේ හැටියට මොකක්ද හැමදේසෙම තියෙන්නේ? කතං කරණීයං කොලේතුදී කළා නාපරං ඉත්තත්ථායාති පජානාති නිවන විනුවෙන් කළේතු තමද්දයක් නැතයි දැනගනි. එතකොට බලන්න මේ ධර්මයේ ඒ ස්වාකත නිසානේ ඒ ධර්මයේ සම්පූර්ණයෙන්ම ඔව අංග සම්පූර්ණ එකක්. ඒ කියන්නේ ඒ ධර්මයේ ජීවිතයේ තුර පරිපූර්ණව අවබෝධ කළා පරලොවට ඉතුරු නොකොට. ඒකයි උන්වහන්සේගේ ධර්මයේ ස්වාකාතෝ භගවතු ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික වෙන්නේ. සාන්දෘෂ්ටික කියන්නේ මේ ජීවිතයේදී දැක්ක හැකි. සම්දිට්ඨික. ඒ සම්දිට්ඨික වගේ මේ ධර්මයේ අකාලිකයි. ඕනෑම කාලකේ ධර්මයේ ආවෝධ කරගන්න පුළුවන්. ඒ ධර්මයේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ධර්මයේ දැන් උන්වහන්සේ ළඟට එක එකයි හොරුවාවා වංචාකාරයවාවා ඒනයි ධර්මයේ ආවෝධ කරපු ගමන් ඒ ධර්මයේ ප්‍රතිඵලය ලබා ගන්නවා. ඒකට අමුතු කාලයක් කාලයක් නැහැ. දැන් එක්තරා අවස්ථාවක් තිබුණා ජේතුනාරාමයේ මිනිසු දෙන්නෙක් ගිහන පිප්පකට ගහන්න දැන් මේ ජේතුනාරාමයේ ධර්මයේ කියනවා. එතකොට මේ කාසේ හිටියා. ඔව් පික්පොකට් ගහන දෙන්නෙක් හිටියා. ඉතින් හැමදාම මේගොල්ලෝ මොනව හරි ඔය කීයක් හරි අ르ගෙන යනවා. එක්කෙනෙක් ඉදා අහගෙන හිටියා එයාගේ හිත ගියා ධර්මයට. අහගෙන ඉඳලා ධර්මයේ අවබෝධ වුණා. එයා එදා පික්පොකට් ගහුවේ නැහැ. එයා හිස්සතින් ගෙදර ගියා. ගෙදර ගියාම හාමිනේ හොඳටම වැන්නා. ඒ මොකද හේතුව එයාගේ යාළුවා පික්පොකට් ගහලා එයා ගිහිල්ලා ඉතින් හාල් පොල් අරන් ගිහිල්ලා. එතකොට අර හාමිනේ බයිනෝ අන්න දැක්ක ආම් බලාපන් කිව්වා. අන්න ඔහේ මේ ධර්මය අරන් ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ මේ තරුණයට කරන්න දෙයක් නැහැ. මෙයා කරබාන හිටියා. ඉඳලා මොකද කළේ? පහුදා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම මෙහෙම රාජකාරියක් කළේ මම මේ ධර්මයේ දැනගත්තට පස්සේ මට මේක කරන්න බෑ කිව්වා. බලන්න කල් නොයවා ඒ වෙලෙමයි වාඩි වෙලා හිටපු දැන මේ ධර්මයේ තේරුම් ගියා. වෙනස් වුණා. අද ධර්මය අල්ලලා නම් හෙට වෙනස් වෙන්නම් කතාවක් නැහැ. ඒ වෙලෙම මේ වෙනස ඇති වුණා. අකාලිකයි. හරි පුදුමයි මේ ධර්මය. ඉතින් අපිට පින්වත්නි එක්තරා විදිහකින් අපිට මේ වගේ ලෝකෙක මේ වගේ යුගයක කුමක්ද වාසනාවක් චුට්ටක් තිබුණා මේ ධර්මයේ අර්ථ තේරුම් අහන්න. ඒක අකාලික එහි පස්සික ඇවිත් බලන්න කියලා කියනවා. ඇවිත් බලන්න කියලා කියනවා. දැන් ධර්මයේ අර්ථ වරද්ද ගත්තොත් ඇවිත් බලන්න කොහොමද? මම දැක්ක මේ පසුගිය දවස්වල බණක තිබුණා මේ සංසාර කියන්නේ සංවල සාරි සම්බන ඒක නම. ඉතින් මේ මිනිස්සු හරි ශ්‍රද්ධාවෙන් ඒව අහගෙන ඉන්න අවබෝධ වෙයි කියලා හිතලා. නමුත් උන්වහන්සේගේ ධර්මයේ උපුටා දුරාඛාත දෙයක් කියනවා. එතකොට අවබෝධ වෙන්නේ නැහැ. ස්වාකාත ධර්මයේ උපුටා දක්වනවා නම් ඒ ස්වාකාතම විය යුතුයි. එතකොට තමයි ඒක සම්දිත්තික වෙන්නේ. එතකොට තමයි ඒ ධර්මය අකාලික වෙන්නේ. එතකොට මේ අකාලික ධර්මයේ එහි පස්සිකයි. ඒ කියන්නේ ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. මේ ඇවිත් බලන්න කියන්න පුළුවන් කියන එක මේ වරදවා වටහා ගන්න හොඳ නෑ. දැන් ඒකට සමහර අවස්ථාවල මට හම්බෙලා තියෙනවා සමහර ඊර්ෂ්‍යාවෙන් කියන කතා. දැන් අපි මේ භාවනා කරනෝනේ අපි කියන්නේ අපි බුද්ධානුස්සතිය වඩන්න පින්වත්නි කියලා බුදුගුණ උගන්වනවා. මෛත්‍රී වඩන්න පින්වත්නි කියලා මෛත්‍රී කරනවා. ඇවිත් කරන්න කියලා නැත බලන්න කියලා තියෙනවා කියලා. මේ අපහාස කරනවා. ඉතින් ඇවිත් කළාත්මකෝ ධර්මේ නම් අධර්මයක් අපි මේ කරන්න කියන්නේ. ඒක ඊර්ෂ්‍යාව. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඇවිත් බලන්න කියන්නේ ඒ ධර්මයේ කෙරෙහි නුවණ මෙහෙවන්න කියන එකනේ. යෝනිසෝ මනසිකාරය යෙදෙන්න කියන එකනේ කියන්නේ. ඇස් දෙකෙන් බලන එක නෙවෙයිනේ. යෝනිසෝ මනසිකාරය යෙදෙන්න කියලා මේ කියන්නේ. හේහිපස්සික කියන්නේ. උන්වහන්සේගේ ධර්මයේ විස්තර කරන උන්වහන්සේ බලන්න කියලා කියන පසතාහචාහ බලන්න කියලා කියනවා. ඒ බලන්න කියන එකේ තේරුම මොකද? ඇස් දෙකෙන් නෙමෙයි මේ බලන්න කියන්නේ. මොකෙන්ද? නුවණින් දැන් බලන්න. එහෙනම් බලන කීපයක් තියෙනවා බැලමවල. ඇහිම් බලන බැලමක් තියෙනවා නේ. ඇහිම් බලන බැලම නෙමෙයි මේ කියන්නේ. මොකද්ද? නුවණින් බලන බැලම. දැන් බලන්නේ මේ මලමිනි කපන හැමදේම ඇහිම් බලනවානේ. එතකොට දොස්තර මහතුරු නෝන්ලා හැමදේම මේ ලෙඩ්ඩු කපනවා, ඔපරේෂන් කරනවා, මල මුත්‍රා අතපත ගාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් අවබෝධ වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍යනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මලමිනි කපනට එක පාට විරාගී සිතවිලි පහළ වෙන්න එපැයි. මලමිනි කප මේ බක්ක කයින්න මේ අත හොදන මේ ගින් කපනවා. ඉතින් අවබෝධ වෙනවද? නෑ, මේ ඇස් දෙකෙන් දැකලා නෙමෙයි මේක වෙන්නේ. නුවණින් දැකලා ඇවිත් බලන්න කියලා කියන්නේ නුවණින්. නුවණින් විමසා බලන්න කියන්නේ ප්‍රඥාවෙන්. එතකොට මොන ඇස් දෙකද මේ කියන්නේ? ප්‍රඥා චක්සු. ප්‍රඥාස පැනස. නුවණින් බලන්න කියන්නේ. එතකොට ඒක මේ වෙන කිසිම ධර්මයක මේ කතාව නෑ. නුවණින් බලන්න කියන කතාව නෑ. ඒ නුවණින් බලන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේම පමණයි. හරියට නුවණින් බැලුවොත් ඒකේන රාග දේශ මොහ ප්‍රහාණය වෙනවා යාගේ. ඊළඟට උන්වහන්සේ දී ධර්මයේ ඕපනායක. ඕපනායක කිව්වේ තමා තුලින් දකින්න. දැන් උන්වහන්සේගේ ධර්මයේ තුල මේ එකම දෙයක්වත් නැහැ අනුන්ගින් බලන්න කියලා. ඕපනායක කියන්නේ තමා තුලට පමුණුවා ගත යුතුයි. දැන් සීලය ගැන කතා කරනවා නම් මේ සීලය තමා තුලට පමුණුවා ගත යුතු දෙයක්. සමාධිය ගැන කතා කරනවා නම් සමාධිය තමා තුලට පමුණුවා ගත යුතු දෙයක්. ප්‍රඥාව ගැන කතා කරනවා නම් ඒ ප්‍රඥාවත් තමා තුලට පමුණුවා ගත යුතු දෙයක්. දැන් තව අනිතව කෙනෙක් සිල්වත් වෙලා ඉන්නවා කියමු. අපිට පුළුවන් ද ඒකේන සිල්වත්ද කියලා දුටුගමනින් තීරණය කරන්න. දැන් මම සිල්වත් සිල්වත් කියලා කෙනෙක් කියන් යනවා කියමු. අපිට පුළුවන් ද ඉපමණකින් එයා සිල්වත් කියලා තේරුම් ගන්න? බොහෝ කලක් ඇසුරු කළා සමහර විට හොයන්න බෑ. දැන් කෙනෙක් ඉන්නවා කියමු, දැස පියාගෙන වාඩිලා ඉන්නවා. අපිට පුළුවන් ද කියන්නේ එයාතුල සමාධියක් තියෙනවද නැද්ද කියලා? අපිට කියන්න බෑ ඒක. ප්‍රඥාවත් එහෙමයි. ඒ නිසා මේක තමා තුලටමයි තමා තුලටයි පමුණුවා ගන්න තියෙන්නේ. තමා තුලට පමුණුවා ගන්නා වූ ධර්මයක්. තමා තුලට පමුණුවා ගැනීම තියෙන්නේ. ඒක තමා තුලට පමුණුවා ගැනීම මේ බාහිරින් බලලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. ප්‍රඥාවන්තයින් විසින් තම තම නැන පමණින් අවබෝධ කරගත යුතු දෙයක්. එහෙනම් තම තමන්ගේ ඥානය යම් කිසි ප්‍රමාණයකට තමන්ට අවබෝධයට උදව් කරනවා. ඉතින් මේ තමන්ගේ ඥානය තමයි සම්පූර්ණයෙන්ම මේකට උපකාරී වෙන්නේ. නැත්නම් තමන්ගේ ඥානය නොතිබෙන්න මේව ගොනු කරගන්න බෑ. ඒක තමන්ගේම ඥානය තියෙන්න ඕනේ ඒකට. තමන්ට ඒ විදිහට හිතන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ හිතන්න පුළුවන්කමින් තමයි ඒ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිසා මේ ධර්මයේ තියෙන මේ ලක්ෂණ ගැන සිත පාදවා ගන්න ඕනේ. තවස බ්‍රාහ්මණෙක් කැවිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ ස්වාක්ඛාතයි, සම්දිත්තිකයි, යකාලිකයි, ඒහිපස්සිකයි කීකී මේ විස්තරයක් යනවා. ඔව්, බවත් ගෞතමයන් වහන්සේ මේක අපි තේරුම් ගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණේ, තමා තුල තියෙනවා නම් රාගය, තමා තුල රාගය තියෙනවා කියලා මේ ධර්මය ඇහුවට පස්සෙ ආ දැනගන්නවා. තමා තුල තියෙනවා නම් ද්වේෂය, තමා තුල ද්වේෂය තියෙනවා කියලා මේ ධර්මය ඇහුවට පස්සෙ ආ දැනගන්නවා. තමා තුල තියෙනවා නම් මෝහය, මේ ධර්මය ඇහුවට පස්සෙ ආ දැනගන්නවා මා තුල දැන් මේ මෝහය තියෙනවා කියලා. එහෙනම් ධර්මය අහන්න ඉස්සෙල්ලා යා ඒකවත් දන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ඒ ධර්මයේ තුල විස්තර කරන වැඩපිළිවෙලේ හැසිරීම නිසා ඒ රාගේ නැතිවෙලා ගියාම ඒකත් තමන් දන්නවා. ඒ ද්වේෂය නැතිවෙලා ගියාම ඒකත් තමන් දන්නවා. මෝහය නැතිවෙලා ගියාම ඒකත් තමන් දන්නවා. එපමණකින් ස්වාකාතයි, සාන්දිට්ඨිකයි, අකාලිකයි කියලා විස්තර කරනවා. එතකොට බලන්න කොච්චර පැහැදිලිද උන්වහන්සේගේ ධර්මයේ ඉලක්කය කුමක්ද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදිනවා. ආර්ය ශ්‍රාවකයන් කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ගුණ සිහි කර කර අපි දැන් මහන්සියක් ගත්තනේ හිතේ පැහැදීම ඇති කරගන්න. එතකොට දැන් අපි උන්වහන්සේ හොයන්න බලන්න යන්නේ ඇස් දෙකින්ද? නෑ, ඇස් දෙකෙන් උන්වහන්සේව දකින්න බැරි බව උන්වහන්සේම දේශනා කළා නේ. උන්වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට දේශනා කළා, කින්ති වක්කලී ඉමිනා පූති කායන දිත්තේන, මේ කුණු ඇඟක් දිහා බලලා ඔබ කුමක්ද මේ හොයන්නේ? වක්කලී ධර්මයේ දකින්ද? එතකොට ඔබට මාව පෙනේවි. එතකොට උන්වහන්සේ පෙනෙන්නේ අපිට කුමකින්ද? ධර්මයෙන්. ඉතින් මේ වගේ ශ්‍රාවකව රහතන් වහන්සේලා හොයන්න තියෙන්නේ වර්තමානයේ ධර්මයේ තුලින් මිසක් වෙන දේවල් වලින් නොවේ, සජීවී චරිත වලින් නොවේ. සජීවී චරිත වලින් හොයන්න ගියොත් එන්නේ මොකක්ද? අපිට රහතන් වහන්සේලා කෙරෙහි තියෙන පැහැදීම තමයි නැති වෙන්න ඉඩ තියෙන්නේ. ඒ මොකද දැන් අපිට තේරෙන සමහර කියන අනේ අපි මේ අර මාර්ගඵලලාභී කෙනෙක් කියලා හිතන් හිටියා, අනේ අපි මෙහෙම මෙහෙම හිතන් හිටියා. අනේ නෑ නේ, හිතන් හිටියට මක් කරන්නද? ඒක පේනවද? නෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන අපි ධර්මයෙන් දැක්කා වගේ නං ශ්‍රාවක සංඝයා ගැන දැක ගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. අන්නේ පැහැදීම ඇති කියලා දෙන්න තමයි තේර තේරි ගාථා තියෙන්නේ. ඒ තේර තේරි ගාථා මා පරිවර්තනය කරලා තියෙනවා යම් මානවයන් දුටු රහතන් වහන්සේලා කියලා. ඔබට ඒ තේර තේරි ගාථා වලින් රහතන් වහන්සේලාව හොඳට හඳුන ගන්න පුළුවන්. උන්වහන්සේලා හිතපු හැටි, ධර්මයේ ගැන මෙනෙහි කරපු හැටි, කල්පනා කරපු හැටි, ඒ අසාමාන්‍ය වීරිය අපිට හොඳට හොයා ගන්න පුළුවන්. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන පැහැදීම. අර එක තැනක තියෙනවා සුසීම කියන දිව්‍ය පුත්‍රයා. අමකට හේතුව මේ සමහර පුතජන භික්ෂුන් වහන්සේලා හරියට මේ නෝකඩු කියලා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ජනප්‍රියයිනේ. උන්වහන්සේගේ හරි මිනිස්සු හරි ආදරේ, ශ්‍රාවක පිරිසත් ආදරේ. මේකට සමහර අය අසතුටු වෙලා හිටියා. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගන්නව, ආනන්දේ සාරිපුත්තයන් ගැන ඔබේ මනාපිකුත් නැද්ද? එතකොට ආනන්ද හඳු කියන භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ගැන කෙනෙක් මනාප නැත්තම් ඔහු මහා බාලයෙක්, අවාසනාවන්තයෙක් කියනවා. ඔහු මේ ජීවිතයේ කිසිම අර්ථයක් ගන්න බැරි පුද්ගලයෙක් කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අපහදින නෝනැත්තා කවුද කියලා අහනවා. ඉතින් පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් මේ සිද්ධාගෙදලා සුසීම කියලා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණලා කියනවා, ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ අපි දිව්‍ය ලෝකේ සාරිපුත්තයන් වහන්සේගෙන් හරියට කතා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ගැන අපි හරියට කියනවා. ඔබට මතක ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා අහංකාර කෙනෙක් කියලා එක හාමුදුර කෙනෙක් කුමන්ත්‍රණය කළා මතකද? සූරූපට වද්දලා. අපේ ඒ කාලෙත් එහෙමනේ. එතකොට මේ කුමන්ත්‍රණය කළා. එතකොට පෙන්වන්න ඇතිව මොකද්ද මේ හරි හිතට අරන් ඉන්න කෙනෙක් කියලා. ඉතින් සුසීම දිවි පුත්‍රයා කියන භාග්‍යතුන් වහන්සේ අපි දෙවියන් අතරේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කතා කරද්දී දෙවිවරු ඒගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරනවා කියනවා. එක එක ශරීර වර්ණ පෙන්වුම් කරනවා. දැන් දෙවිවරුන්ගේ සන්තෝෂයට මොකක්ද ඒගොල්ලෝ කරනවා කියන්නේ? එක එක කලර්ස්, නානා වර්ණ. නිල් පාටින් බබලනවා, සුදු පාටින් බබලනවා, කහ පාටින් බබලනවා, රතු පාටින් බබලනවා. මේගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරනවා. අපි දැකලා නැහැ එහෙමනේ. ඒගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ හරි සතුටුයි කියනවා දෙවියන්ට. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැම. එතකොට බලන්න අපිට කොයිතරම් මේ සිත පහදවා ගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන. දැන් මුගලන් මහරහතන් වහන්සේ, උන්වහන්සේ ඍද්ධිවල්ලාභින්ගෙන් අග්‍රයි. ඉතින් උන්වහන්සේට දවසක් පුළුවන් වුණා සක්දෙවිඳුගේ වෛජන්ත කියන ප්‍රාසාදය මහපටැඟිල්ලෙන් කරකෙව්වා. ඒ කරකවනකට තමයි ශක්‍රදේවේන්ද්‍රයා ඒ දිව පිරිසයි මෙල්ල වුණේ. මෙල්ල වුණේ කියන්නේ දැන් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ශක්දෙවිඳු පැමිණිලා මහා ගාම්භීර ප්‍රශ්නයක් ඇහුවා. එව භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ තණ්හාව ගිවා දැමීමෙන් භික්ෂුව කික්මණින්ම නිකලෙස් වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ දේවේන්ද්‍රය මෙන්න මේ විදිහටයි භික්ෂුව නිකලෙස් වෙන්නේ. දවසක් මොගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ පරම ගම්භීර ප්‍රශ්න මෙයා අහන්නේ. දැන් මෙයා ඒ ප්‍රශ්න වලට අනුකූල විදිහ ජීවිතයක්ද ගෙවන්න කියලා මම බලන්න ඕනේ කියලා මිනිස් ලෝකෙන් නොපෙනී ගියා. වායන්ත ප්‍රාසාදී පහල වුණා. සක්දෙවිඳු දැක්කා නිදුකානන් වහන්සේ වඩින සීක්වා. නිදුකානන් වහන්සේ වඩින සීක්වා කිව්වා. දැන් මුගලන් මහරහතන් වහන්සේ මේ සක්දෙවිඳු අර කතාවට අල්ල ගන්න බලනවා. සක්දෙවිඳු මග අරිනවා. සක්දෙවිඳු කියනවා බලන්න ස්වාමීනි මේ අපි අලුතෙන් මේ මැවිච්ච දිව්‍ය ප්‍රාසාදේ බලන්න ස්වාමීනි මේ දොර ජනේල් මේ තියෙන අපූර්ව මේකික පෙන්නනෝ දැන්. පෙන්න යනවා. යනකට දැන් මුගලන් මහරහතන් වහන්සේ තේරුණා මේ සක්දෙවිඳු මේ කතාවෙන් මාගාරින් හදන්න මොකද කළේ? ඒක තැන හිටිවනම ඉඳලා මහාපටැඟිල්ලෙන් මේ වෛජන්ත ප්‍රාසාදේ තදකොළා. සිවිච් එකක් දැම්මා වගේ. කැරකෙන්න ගත්තා. කැරකෙන්න ගත්තාම දැන් සක්දෙවිඳුට කරගන්න දෙයකුත් නෑ. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ආයය කියන්න බලන්න අර අර කලින් අහපු එක කිව්වා. ඊට පස්සේ තමයි ඕන්න මතක් වුණා මහා තණ්හා සංකේ සූත්‍රය ආයමත් මතක් වුණා. ඒම වුණා කියලා මුගලන් මහරහතන් වහන්සේගේ තිබිච්ච අහිංසක කමේ කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේගේ තිබිච්ච නිහතමානී කමේ කිසිම අඩුවක් නැහැ. උන්වහන්සේලා ඒ විරාගී බව හැමතිස්සෙම තිබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එහෙමයි නේ. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තොත් හරි පුදුමයි. උන්වහන්සේලාගේ ජීවිත බාහිරින් කාටවත් හොයන්න බෑ. රහතන් වහන්සේලා කියලා සමාහාරයට කවුරුවත් දන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි කියා දෙන්නේ මේ කෙනා මෙහෙම කෙනෙක් කියලා විස්තර කරනවා. ඊට පස්සේ තමයි පිරිච්ච දන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න ඕන තරම් විස්තර මේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඊළඟට උන්වහන්සේලා මේ ඒ ජීවිතයේ තිබිච්ච මේ නොවැල්ම ජීවිතය අත්හැරීම එක තැනක තියෙන එක රහතන් වහන්සේ නමකට ඇඟට සර්පෙක් වැටුණා කියලා තියෙන්නේ. සමහරට වටුණා කියන්නේ දෂ්ටකලා වෙන්නේ ඇති. ඉතින් උන්වහන්සේ කියනවා මේ සංඝ පිරිසට කියනවා අනේ ආයිස්මත්නි අර බංකුවක් අරගෙන පිටිපස්සේ පිළිකන්න තියන්න බොල් වීමිටක් විසිර යන්නේ නැහි මේ ශරීරයේ දැන් විසිර යාවි මේ ඇතුලේ කරදර වෙන්න ඉස්සෙල්ලා පිටිපස්සෙන් තියන්න කියනවා. ශරීරේ බංගුවක් කරන් පිටිපස්සෙන් තිබ්බා පිරුණම් පෑවා. ඉතින් මේ නිසා උන්වහන්සේලාගේ ජීවිතේ පුරා තිබුණා රාග ද්වේෂ මෝහ නැති බව. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේට ඕන වුණා මේ සංඝයා කෙරෙහි සිත පහදවන්න. ඕන වුණා. අර ප්‍රජාපති ගෞතමී සූරක් මහගෙන ආපු වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ සංගන්දේහි ගෞතමී කිව්වා. ගෞතමී සංඝයාට පූජා කරන්න කිව්වා. මේ සංඝයාට පූජා කරනවා කියන එක අපි ඉගෙන ගත යුතු දෙයක්. පොඩි දෙයක් වුණත් පූජා කිරීමේදී ස්වාමීන් වහන්සේලාට තමන් සිතා ගන්න ඕනේ කොහොමද? මම මේවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පූජා කරමු කියලා තමයි පොඩි දෙයක් හරි පූජා කරන්න ඕනේ. පුද්ගලිකව නොවේ. එතකොට ඒකෙන් තමයි අපිට මහා පිනක් රැස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සංඝයාට පූජා කරන පින මේ ඉමක් වුණක් නැහැ කියනවා. ඒ පිනේ විපාකේ ඉමක් වුණ පේන්න නැහැ කියනවා. මේ අසවල් කාලෙදී මේ පින විපාක දීලා ඒ පින ඉවර වෙනවා කියලා කියන්න අවස්ථාවක් නැහැ කියනවා. ඒ තරම්ම ඉමක් වුණක් නැති පුණ්‍ය විපාකයක් ලැබෙනවා කියනවා සංඝයා උදෙසා දීමෙන්. එතකොට දෙන්න ඕනේ අපි කොහොම කල්පනා කළාද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව දිසා මේ පූජා කරමු කියලා තමයි පූජා කරන්න ඕනේ සුළු දෙයක් නමුත්. එතකොට තමයි ඒකේ මහත්ඵල මහානිසං සැලැබෙන්නේ සංඝයා උදෙසා පූජා කිරීමෙන්. එතකොට මේ සංඝයා කෙරෙහි හිත පහදවා ගැනීම හරියම ප්‍රයෝජනයි. සංඝයා සුපටිපන්නයිනේ. සුපටිපන්නයි කියන්නේ රාග දේශ මොහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා රාග දේශ මොහ ප්‍රහාණය කර ගැනීම අදහසින්නේ. ඒකනේ උජිපටිපන්නයි. ඔව් රාග දේශ මොහ ප්‍රහාණය කිරීමේ අදහසින් ඉන්න කෙනාට ඒක ප්‍රහාණය කරන්න එක මාර්ගයයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විතර වෙන පාරක් නැහැ නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරනවා ඥායපටිපන්නයි. ඔව් එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරද්දී ඔව් අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය කොහොමද? චතුරාර්ය සත්‍ය අවබෝධය. සාමීචි පටිපන්නයි. එතකොට ඒක තමයි මේ පිරිසට අන් අයට කියන්නත් තියෙන්නේ. දැන් ඒක නිසානේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ පළවෙනි රහතන් වහන්සේලා 71 නමයිනේ. ඔන්න ඉස්සෙල්ලා පස්වග භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කී නමයිද? එතකොට 6 නමයි. ඊළඟට යසකුල පුත්‍රයයි 7 නමයි. යසකුල පුත්‍රයාගේ යාළුව 54යි 61 නම. එතකොට බුදුරජාණන් වහන්සේ අර 60 නමට අවවාද කළා. තාටිකාවේ පිටත් කරන්න ඉස්සර වෙලා කිව්ව මහණෙනි දිව්‍ය වූද මානුෂික වූද යම් බන්ධනයක් ඇද්ද ඒ බන්ධනේ මම නිදහස් වුණා. දිව්‍ය වූද මානුෂික වූද යම් බන්ධනයක් ඇද්ද ඒ බන්ධනේ ඔබත් නිදහස් වුණා. දැන් වඩින්න කාරිකාවේ කිව්වා. දැන් ගිහින් මේ ධර්මේ කියා දෙන්න කිව්වා. එකමග දෙන්න කියන්න ඕනේ නැහැ කිව්වා. මේ මාර්ගය කියා දෙන්න අල්ප රජස්ක අය ඉන්නවා කිව්වා. ඒ කියන්නේ කෙලෙස් අඩුවයින මේ කොච්චර සල්ලි තිබුණත් මේ ඒවට නොවැළී ජීවිතේ ඇත්ත හොයන ලෝකේ ඉන්නවා. ටිකක් හරි කවදාවත් මේ මිනිස්සුන්ගේ ලෝකේ අඩු වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි ලෝකේ ඉන්නවා මේ තියෙන දේට වඩා වෙනස් දෙයක් හොයාගෙන යන පිරිසක් ලෝකේ ඉන්නවා. ඉන්දියාවෙත් ඉන්නවනේ හරියට දැනටම ඉන්නවනේ 500,000ක්. ඒ කියන්නේ කෝටි 5 ලංකාව වගේ දෙගුණයක් ඉන්නවා සාදුවරු. සාදුවරු ඉන්නවා කෝටි 5ක්. ඒ කියන්නේ දැන් මොනවා හරි සාදු කෙනෙක් වෙලා යනවා කියන්නේ විමුක්තියක් හොයාගන්න හිතලා යන්නේ. පාරක් නැති එක වෙනම කතාවක්. නමුත් හොයනවානේ. හොයනවා. ඉතින් මේ නිසා මේ වගේ කෝටි ගාණක් ඉන්නවා ලෝකෙ විමුක්තියක් හොයනවා අදට. අදටත් ඉන්නවා හරියට. එතකොට මේ නමුත් ඒ කාලේ ඒ කෝටි ගාණක් අතරින් ටික පිරිසක් ඉන්නවා ප්‍රඥාව තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථාව. ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථාව පෙන්වා දීලා තියෙනවනේ. දුෂ්ටක්ෂණ කියලා නේ. ඒ කියන්නේ මේ ධර්මයේ කතා වෙනවා. නමුත් අහන්න ඕනි පුද්ගලයන් නිරි. කොන්නේ අවස්ථාව නැහැ. ධර්මයේ කතා වෙනවා. අහන්න ඕනි පුද්ගලයා තිරිසන් අපායේ ඉන්නවා. වැඩක් නැහැ දැන්. ධර්මයේ කතා වෙනවා. අහන්න ඕනි පුද්ගලයා පෙරේතෙක් වෙලා. ධර්මය අවබෝධ කරන්න බෑ. ධර්මයේ කතා වෙනවා. අහන්න ඕනි පුද්ගලයා ඉන්නවා ඈත පළාතක. ධර්මය ඇහෙන්නේ නැහැ. ධර්මයේ කතා වෙනවා. අහන්න ඕනි පුද්ගලයා ළඟ ඉන්නවා. ධර්මයට විරුද්ධ මතයක. ඒත් අවස්ථාවක් නැහැ. ධර්මයේ කතා වෙනවා. අහන්න ඕනි පුද්ගලයා තියෙනවා. ඇවිල්ලා අහනවා ප්‍රඥාව නැහැ. ධර්මයේ කතා වෙන්නේ නැහැ. ඉපදිලා මිනිස්සයා ප්‍රඥාව තියෙනවා. ධර්මය හොයනවා. කියන්න කෙනින් නැහැ. මේවා කියන ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා. අද ඉන්දියාවට ඒ අවස්ථාව තියෙනවා. ධර්මය හොයනවා. කියන්න කෙනෙක් නැහැ. හරියට මටත් හම්බෙලා තියෙනවා ධර්මය හොයනවා. ඉතින් අපි වුණත් භාෂා ඥානේ මේ වගේ කියන්න තරම් ඒ භාෂාව නැහැ. එතකොට ධර්මය හොයනවා. කියන්න කෙනෙක් නැහැ. සමහර ධර්මය ඇහෙනවා හිත පහදෙනවා. ධර්මය ප්‍රගුණ කරගන්න විදියක් නැහැ. ඒ වගේ හරිය පුදුම විදියට මේ ධර්මයට යන්න තියෙන අවස්ථාව ලෝකේ අහිමි වෙනවා. ඒ මේකේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි අපි හිත පහදවා ගන්න ඕනේ. උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මයේ හැසිරුණ එක දැනග තියෙනවා. මේ ඔන්න මහාන වෙන්න ගියා තරුණේ. දැන් මම බිරිඳ කිව්වා ඔයා මහාන වෙන්න කැමති නම් ඔයා යන්න කිව්වා. පිටත් කළා. දැන් බිරිඳට බයයි ආපහු එයි කියලා. ඒකට බිරිඳ හොරුන්ට සල්ලි දීලා කිව්වා අන්න මගේ මිනිස්සයා මහාන වෙන්න ගියා. ආපහු ආවොත් මටයි වදේ. මට මේ නිදහස් ජීවිතේ නැති යනවා. ඒ නිසා නිදහස් ජීවිතේක ව්‍යාගේ වැරදි ජීවිතේ. ඊට පස්සේ කිව්වා මරාපන් කියලා හොරුන්ට සල්ලි දුන්නා. ඉතින් මේ ගියා මේ භික්ෂුන් වහන්සේ හොයාගෙන. එතන ඉන්නවා. Orang itu api ohi maran nama juga. Itu mereka ni mantau darma abu tu kelan eh. Mata pudak, ikat dawasa kita dengan juga. Mata mewiri kan. Bank juga. Maran nama yang ada ni deh. Mereka ni, orang sahaja kono dikelu. Oh juga. Mereka suami nasi, badi bela, galak gatta. Arah ni kakul dikelu, danis ke diri dekat eh. Thala gatta, deng edde kelu. Sahaja. Helen badben. Sahaja badben gurut petik ngiriya. Darma yang siru na. Niwangga bodoh kala. Ti mewagi hari ini budu mai budu rajaan orang sih ke darma kerana gigi pusrawa kepiris. Ii kanti api pusrawa ke sanggya agan hite. Pahadagan no ni ayi. Suwan, sakadagami, anagami, arhat, marga pala labi. Ii pusrawa ke sanggya kira hite pahadwa agan ini dewpi orang. Itu ni dengan api dewpi orang. Tunak kata kala. Budu rajaan orang sih gana noselilu citta prasada. Aw, Buddha rajaan orang segera nasilan citta prasada, palamuveni, dewu piye berai. Dharma segera nasilan citta prasada, deweni dewu piye berai. Ari sangya segera nasilan citta prasada, thunni ni dewu piye berai. Ini langgatnya. Aw, ari kant sile, ikan dengan apa gatot samane, idrini dah jiwiti dharma hasilan ke nagi sile kumagde. पांच सीले आए ये पांच सीले आरक्षा करीम ये लंगटे सामान्य पोहोय सील कुमाते और जब बुद्ध काले नंग में सातरे पोहयन एकाले तो बनी चंद्रमास क्रमेने एकाले मासे पटंगने पुन पोहो दावसी दंग अपने तीन सूर्य मास क्रमें दंग कैलेंडर क्रमें तीन पाले बनी दानी पटंगने पाले बनी दंग इधर लाइवि� Sunday ni, hari di mana? Ekin dah mempatang ganem. Surya krama kalian dah kapit itu ini dah. Isteri itu mana surya krama ini? Chandra krama, Chandra masa krama. Eke di ini, poye, amavka, atavka, mihmatama itu bunyi. Itu kote me. Ekaal awalas pun poye itu, amavka itu, atavka itu, ekaal itu bu me me stawa kepiris, oh silgan. Hilang itu saga piris itu bunyi me uposati dinoa. Oh, dina pahalin pahalu. Itu kote me wagi me sil sambandin dina tibuna. Suddangi kala apa dia dina gakwat? Dila tibunye hari amaru ni me itu pasi poye ni wadu ema. Hari amaru ni ngaragi nanti ni. Itu memang kote itu me loke deng budhu jan masih ke darame pilihan ni ni. Ek me manusia ki dahapatu di saathi nak kramya kiala pilihan ni. Aku tu dah terpilihkan itu tinggal itu amat amangi perhati mungkin ni yang nanti kau kuterai. Itu ini senamut tarani. Sile, hari kahat sile ini, sile itu le thaman tu doski ane thaman. Ya samaning sile sambanding paludunah ada pasi thaman tu doski anuani. Hita, ini paludula sile tino kelani. Ane mu doski ane hari kahat sile. Ikan mukut paludak. पालुद्धक ने पालुदु नेती एक इतना काबर नेती काबर एक यानी सील पदातरियम पत्थर के अड़ला नेती मेवगे में पीरिशितु सीले एक पीहितला इन्नवाना ये सीले या देव पीयवरा देव पादया दिव्य पीयवर सटाना मुकदे सीले नु त्यां दिव्यलोके दिव्य अंगत्र टेनो दें बुद्ध रजानवासी में आंग पिन्ना दुन्ने सोता Oh, pihitan angga hati itu. Dengan apa itu pulua, me angga sama dengan. Nih, ekennya dengan Buddha rajaan wahsi kira noselin pehadi, apa itu sama dengan? Oh, sama dengan apa usaha kan none? Ini dharma itu yang, srava ke sangya kan itu yang, sila itu yang, muka dah itu. Tamatamai tamangi pihita, ati keraga itu itu, muka dah tamak ini kute ika kalla dengan pulua angka bang? Nih, ini pasi dharma ini tamai ika tamang ista apa itu keraga itu? युद्धे मुकद धार्मिक तरुवे का करण नक्रम्यक धार्मिक तरुवे का करण नक्रम्यन ने इधर ये तो कुछ में तमं ये में का करण नोने की ना दाहसे इन्ने की ना तमं हम तीसे में ये तमा संबंध इन कल्पना कल युद्धे देंग आपे काउरुत आपे क्यों में का गुडे इन्नुआ कथा करना ही ना हमें ना विहिल करना में हिटिया क्यों बैरी एक अवेला थी दंग एक अन्य में आपी दान्य है दंग में जीविते आपी किम होंदर ठीटिया केला अभी में जीविते कार्टर द्वारा दाखल लातने मुकुटने होंदर ठीटिया नमूद අපි මේ මේ සෝතාපට්ඨියංග අපතල නොතිබුණොත් සමහර විට පුතඥ භාවයේ අපිට ඉන්න සිද්ධ වුණොත් සංසාරේ කරන ලද වෙන කර්මයක් ඇවිල්ලා අපි මේ ධර්මය හැසිරෙන්න බැරි තැනකට ඇදගෙන යන්න ඉඩ තියෙනවා. මොකද මේ උපත කරා ගෙනියන්නේ පුද්ගලික ෘචිකත්වය නෙමෙයි. කොහොමද ගෙනියන්නේ? භවය. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීමයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ தත්ත්වය අපි තේරුම් අරගෙන අපිට මේ හරි වටිනවා මේ දෙව් පියවර ඇති කර ගැනීම. මේකට ගොඩක් උදව් වෙනවා ආරි සත්‍ය. දැන් සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? ඔව් සත්‍ය ඥානය තියෙනවා. සත්‍ය ඥානය තියෙනවා කියන්නේ යෝනිසෝ මනසිකාරී යෙදෙමින් මේ දුක්ඛාරි සත්‍ය නෝණින් මෙනෙහි කරද්දී එයාට අවබෝධයක් වෙනවා මේ දුක්ඛාරි සත්‍ය ඇතුළේ මේ විස්තර කරපු හැම එකක්ම ආරි සත්‍යයක් සත්‍යයක්මයි කියලා. ඊළඟට දුක්ඛ සමුදය ආරි සත්‍ය නෝණින් මෙනෙහි කරද්දී එයාට අවබෝධ වෙනවා මේක ආරි සත්‍යයක් මයි මේක සත්‍යයක් මයි කියලා. දුක්ඛ නිරෝධ ආරි සත්‍ය නෝණින් මෙනෙහි කරද්දී එයා තේරුම් ගන්නවා මේක ආරි සත්‍යයක් මයි කියලා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය ආරි සත්‍යයක් මයි කියලා නෝණින් මෙනෙහි කරනවා. එයා නෝණින් විමස ගන්නවා තේරුම් ගන්නවා. එතකොට ඒකේන දුක්ඛාරි සත්‍ය තමයි යා ඉස්සලා අවබෝධ කරගන්න. මොකද හේතුව පංච උපාදානස්කන්ධයේනේ මේ දුකටනේ මෙයා මුලා වෙලා ඉන්නේ. මම එමාගේ කියන්නේ. එතකොට මේක දුකක් කියලා හරියට තේරුම් ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඔව් යාගේ පැහැදීම ඉතින් ස්ථාවර එකක්. ඒක කාටවත් වෙනස් කිරීමේ කාටවත් පුළංකම කාටවත් පුළංකම නැති. ඒ නිසා ඉබඳු ආකාරයේ අවබෝධයක් ඇති කරලා දෙන්නේ මේ චතුරාර්ය සත්‍ය තුලින්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා මානිනේ කෙනෙකුගේ වස්ත්‍රය ගිනි ඇවිලිනවා. එතකොට යා මොකද්ද කරන්න කියලා ඇහුවා. දැන් ඔබ කියන්නේ ඔබගේ ඇඳුම ඇවිලිනව නම් මොකද්ද ඔබ කරන්නේ? ඉක්මනින්ම අපි කියමු බත් කකා ඉන්නවා. ඔන්න ඇඳුම ඇවිලිනවා. ඇවිලුණා යා බත් පොඩ්ඩ කාලාම ඉන්නවා කියලා ඉන්නවද? නෑනේ නේ. බත් එක පැත්තකින් තියලා ඒක බත් එක යට අතෑරින්නත් පුළුවන්. ඉක්මනට යා මොකද කරන්නේ? ගෙන්න නිවා ගන්න කල්පනා කරන්නේ නේ. එහෙනම් සියලු දේට වඩා පළවෙනි තැන දෙනවා ඇඳිවතට ගිනි ගත්තොත් ඒ ගින්න නිවා ගන්න තමන් කළ යුතු හැමදේම අත්හැරලා ඒක කරනවා නේ. එක පහට කොණ්ඩිට ගිනි ඇවිලිනවා. එතකොට මොකද වෙන්නේ? ඔව් සියලු දේම අත්හැරලා දාලා එයා ඉක්මන් විහිසක් ගන්නවා මේ හිසේ ගින්න නිවා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි විදියට දන්නවා නම් මේක බැර අරුම්කම. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර සිටීමේ අනතුර දන්නවා නම් ඇදිවතට ගිනි ඇවිලිද්දි ඇවිලුණාවේ කියලා ආර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කරනවා කියනවා. හිසට ගිනි ඇවිලිද්දි ඇවිලෙන පළච්චාවේ කියලා මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කරනවා කියනවා. මේකෙන් බලන්න මේ වගේ උපමා වලින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද මේ? අපි මේ ජීවිතය ගැන ප්‍රඥාව ඇති කර ගැනීම වැදගත්කම නේද? මේ ප්‍රඥාව ඇති කර ගැනීම තුල තමයි අපට ඒ සීළු රැකවරණ තියෙන්නේ. දැන් ඉතින් ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේගේ දේශනාව නම් දැන් ප්‍රමාණවත් පරිදි සෑහෙන දැන් උන්වහන්සේගේ ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ. දැන් ඕනේ ඒක නැවත නැවත අහපු දේ නැවත නැවත නැවත නැවත අසමින් සීකරමින් සීකරමින් තමන්ගේ ධර්ම මාර්ගය තුළට තමන් හිමින් හිමින් ඉබි ගමනින්. ඔව් ඉබි ගමනින් කියලා කිව්වෙ මොකද්ද? හිමින් හිමින්. ඔව් හිමින් හිමින් නැත්නම් මේක මේ කියෝ කියෝ මම නම් මේක කොහොම හරි කරගන්නවා මට නම් මේකෙන් කොහොම හරි ඈතර වෙන්න ඕනේ එහෙම කීකේ කරපු කවුරුවත් මේ යුගේ නම් මේ යුගේ නෑ. මේ යුගය කියලා කිව්ව මේක පිරිහිච්ච යුගයන්නේ. ඒ නිසා මේක හිමින්